හොඳයි, හැම දිනටම තෙරුවන් සරණයි. හැම දිනවත්ම අපි අද දවසේදීත් සතියේ දිනයන්ී කරන්නා වූ ධර්ම සාකච්ඡාවට ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. අද සතියේ බදාදා දවසයි, 2017 වර්ෂයේ ජූනි මාසයේ 21 වෙනිදා. ඉතින් අද දවසේදී අපි ඉතාමත්ම වැදගත් ධර්ම සාකච්ඡාවක් පවත්වන්නයි සැලසුම් කරගෙන තියෙන්නේ. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙනමක් මේ වෙනකොට මේ දම් සභා මණ්ඩපයේ දෙක දිග තියෙනවා. ජිනීවා නුවර වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා දෙනමක්, විශේෂයෙන්ම අපි සෞන සිසි සදාම් ප්‍රජාක් සේවා සමග බොහෝ කල සිට එකතුව කටයුතු කරන අපිට අවවාද අනුශාසනා දෙන පූජ්‍යපාද හල්ලයි විමලරත්න පුතුන් ස්වාමීන් වහන්සේ, උන්වහන්සේ අප සමග මේ අවස්ථාවේදී එකතුව තියෙන අපිට ඒක විශේෂ වාසනාවක්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ වගේම අපිට පසුගිය කාලේ විශාල වශයෙන් උපකාරයක් කළා. උන්වහන්සේ තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් අපිට මේ වැඩසටහනට සම්බන්ධ කරලා දුන්නා, දැඩිවල බුද්ධ රක්ෂිත ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේත් සමග එකතුව අපි දැන් සාකච්ඡා ගන්නවා, පොත්වල තියෙනවා. ඉතින් අද දවසේත් අපිට අවස්ථාව ලැබෙනවා දැඩිවල බුද්ධ රක්ෂිත ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන මහානාම සූත්‍රයේ සාකච්ඡාවට ගන්න. ඉතින් ඒ ලොකු හමුදුරුව ජිනීවා අනුවද වැඩ වාසය කරන හල්ලෑයේ විමලරත්න පුතුන් ස්වාමීන් වහන්සේ අපිට අද දවසේදී එකතු වෙන විශේෂයෙන්ම මේ ධර්ම සේවාව සමග බොහෝ කලක් සිට එකතු කටයුතු කරනවා. මම හිතන්නේ ආරම්භයේ කාලේ ඉඳන් පටන් දැන් අවුරුදු 15ක් විතර වැඩි කාලයක් තිස්සේ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් වල ජීවත් වෙන ධර්මශ්‍රී ජයවර්ධන ඒ අපේ කල්යාණ මිත්‍රයාගේ මෑණියන් වහන්සේගේ සියවන ජන්මදිනය තමයි හෙටේදී තිබෙන්නේ. ඉතින් ඒක ඉතාමත්ම විශේෂ අවස්ථාවක්. මේ අවස්ථාවට සම්බන්ධයෙන් සදා ඒ ධර්මශ්‍රී ජයවර්ධන මහත්මයා මේ වෙනකොට ලංකාවට ගිහිල්ලා තියෙනවා. ඉතින් හෙට ලංකාවේදී පින්කම් ගන්නවාගේ විශේෂ අවස්ථාව වෙනුවෙන් ප්‍රකාශ වෙනවා. ඉතින් මෑණියන්ගේ නම තමයි කේ ප්‍රේමවති මාතාව. 1917 වර්ෂයේ ජූනි මාසයේ 22 වෙනිදා උපත් ලැබුවේ. ඉතින් ඒ උතුම් මෑණියන්ට ඉන්න දරුවන් 8 දෙනෙක්, පුතාලම් 5 දෙනෙක්, දුවලා 3 දෙනෙක්. ඉතින් ඒ නැත්තම් මේ වෙනකොට එක පුතෙක්, ඒ වගේම වැඩිමහල් දියණිය ජීවිත මතින් නැහැ. එසේ නමුත් ඒ මෑණියන් වහන්සේ ඉතාමත්ම පින් කම් කරන, ඉතාමත්ම බෞද්ධාගමට ලැබිය බෞද්ධාගමට ගමේ විදිහටම කටයුතු කරන මව කෙනෙක්. මම මේ සියල්ලම කියන්නේ මොකද, මම ලංකාවට ගිහිල්ලා යම මොන ගැසුණා මේක වසරකට දෙකකට විතර පෙර. ඉතින් මේ අපි ගියාමත් මේ ඉන්නේ, නමුත් හොඳ සීයේ අවබෝධය තියෙනවා. ගියාමත් මේ ගෙදරන්තයෙන් අහන්නේ මේ පුතාට කන්න දුන්නාද කියලා. ඒ වගේ හොඳ කල්පනාව තියෙනවා තාමත්. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ එතුමිය ඒ පළාතේ පන්සල් ගණනාවක් හදන්න මුල් වෙලා තියෙනවා. ඉතින් ඒ පන්සල් වලට අදටත් උදව්පකාර කරමින් කටයුතු කරන්නේ. මතක් කරලා තියෙනවා මේ විදිහට පූජ්‍යපාද නාමනේ අරියධම්ම මහතෙරෝ පවා එතුමිය බහ එතුමිය දකින්න ඒකත් යනකොට හැමදාම ගෙදරට ගොඩ වැදෙනවා. මොකද ඒ තරමට මේ ධර්මයට සම්බන්ධයි ඒ අම්මා. අරියධම්ම මහතෙරෝ මේ එතුමිය දකින්න එතුමිය සෙත් පතන් එතුමිය වගේ යනවා වරිනවා කියලා කියනවා. ඒ වගේම චන්දිම ස්වාමීන් වහන්සේ කවුරු දන්නව ඔස්ට්‍රේලියා වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ සුගත සාරාමගේ විශ්වණ වල එන්න මේ අම්මව ඇසුරු කරනවා, ඇසුරු කරන තියෙනවා. ඒ වගේම අපේ අද සම්බන්ධ වෙන පූජ්‍යපාද හල්ලෑයේ විමගතන නායක ස්වාමීන් වහන්සේ දැන් කතා කරයි. මම හිතන්නේ මම විශ්වාස කරනවා උන්වහන්සේ මේ මෑණියන් දැකලා කරලා හැම තියෙනවා කියලා. ඉතින් මට හැමදාමත්ම කල්යාණ මිත්‍රෙක් වෙලා ඉන්නවා දවුන්සිල් මහත්මයා. ඉතින් එතුමා වෙනුවෙන් ඒ වගේම ඒ අම්මා දවසක් හරි දැකලා ශ්‍රීකාන්ත ලැබිච්ච ඒ වාග්ය මෙනෙහි කරමින් එතුමියට සෙත්පතන් තමයි අද මේ අදවැඩ ප්‍රධාන වෙන් කරගත්තේ. ඉතින් මම බොහෝ වෙලා දැක්ක නිසා මම ඉතාමත්ම ගෞරවයෙන් අද දවසේදී මේ ලෝකේ පුරා විවිධ රටවල සම්බන්ධ වෙනවා මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන පිළිස් ඕස්ට්‍රේලියාවෙන්, ස්විස්සලන්තෙන්, කැනඩාවෙන්, ඇමරිකාවෙන්, ඉස්රායලෙන්, ලංකාවෙන්, නවසීලන්තෙන් විශේෂයෙන්ම නවසීලන්තෙන් සම්බන්ධ වෙන්නේ බම්සි මාඥාගේ ගෝලිය දෙන්නෙක් සහන්‍ය සහ සුජාන්. ඉතින් බම්සි මහත්තය තමයි අපි මේ දහම් පාසලක් කරනවා සතිය සෙන්ස්රයි දවසල. එතුම දැන් අවුරුදු ගානක් ඉතේ දහම් පාසල කරන්නේ. ඉතින් එතුමේ ඒ දහම් පාසල සම්බන්ධ වෙන දෙන්නෙක් නවසීලන්තෙන් සම්බන්ධ වෙනවා. අපි ගෞරවනීය ස්වාමීන් ළමයි දෙන්නට වාසිකෙන් පසු පොඩි අවස්ථාවක් දෙමු මොනවද කියන්න නේද? ඔව් එහෙමනම් අපි ඉතාම ගෞරවයෙන් හැමදෙනා වෙනුවෙන්ම নমস্কার පූර්වක පිළිගන් ලැබෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙනමම එසේ කරමින් මම පූජ්‍යපාද හල්දෑය විමල රතන ඒ අනේක ස්වාමීන් වහන්සේට ආවදන කරනවා. ස්වාමීන් වහන්සේ එහෙමනම් අපි මේ විශේෂ පරිසරණ ආරම්භ කරමු. ධර්ම සම්මත අම්මා බුදු දිනෙක කොට කලකමින් විතර දරපිරිස මොනක උපස්ථාන කරන දෙයක්ද වුණා. පෞලි බාලම දිනේ රක්ෂයන් කිස්කලක නිමිලිය අම්මා වෙනින්න ජීවිතේ ගත කරලා තියෙනවා. ඒ වගේම බාල සහෝදරයා දාන මහත්මයා තමයි මම මහත්මය එක්කිරිස අම්මා රැක බලා ගන්න පිටුම ගෞරවයෙන් පිටුම ආකාර කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ ඇත්තම පරම ආදර්ශයන් සමාජයේ හරි වටිනා අවස්ථාවක් මම මේ මෑණියන්ගේ ජන්මදිනයේ සියව සම්පූර්ණ අවස්ථාව වෙනුවෙන් ධර්මානුකූල වචන දීපයක් සිහිපත් කරලා ඒ ගුණ ඇදවීමක් කරන්න ලැබිච්ච කියන මෙවත ආශිර්වාදයක් තමයි ලැබීම භාග්‍යයක් කොට සැලකෙනවා. උද්දාස්නාසේ 17 ජූන් මාසේ 22 වෙනිදා ජන්ම දාපු ලද සීඒ ප්‍රේමවතී මෑණියන් වහන්සේගේ සියව සම්පූර්ණ වන හිත දිනුවෙන් මේ ලෝකවාදී මේ වැඩ පිළිවෙල හා සම්බන්ධ සියලු දෙනාගේම ආශිර්වාදය අපි හැමෝම එකතුව ප්‍රාර්ථනා කරන සෙත් වතන මෑණියන්ට තව තවත් චිර අත්කාලයක් කායික මානසික සුවයෙන් යුක්තව සැනසීමෙන් යුක්තව ජීවිතය ගත කරන්නට සීල සත්ව ලැබේවා. මේ මාගේ දින උතුම් කොට සැලකෙනුම් ගරු සත්කාර කර නැති උපස්ථාන කරන කවුරු දී කර පිළිද මේ සීල දනාතම නිරෝධී අනන්ත ගුණ බලයෙන් ඉතරම් මානසික සෙන්න කරන ආශිර්වාදයෙන් කායික මානසික සුවය සැනසීම ලබන්නට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම දරු පිරිස දරුවන් අට දෙනෙක් දරුවන් දෙදෙනෙක් වෙනකොට ජීවිතේ සමගෙන දරුවන් හය දෙනෙක් හය දෙනා වෙන අපිට අතිශයින්ම සමීප ධර්ම පිළිබඳව දැන මාත්මය. ඒ වගේම අපි දන්න මේ පොළු අනික් දරුවන් දෙපළ සියන මාත්මය සියන විදිහේ ඒ වගේම දානමය මාත්මය තබාල සමී ප්‍රියකතා ඒ වගේම පොළු අනික් පිළිස සිද්ධ දිනාර්ම ගුණාපත් සම් අධේ කරන මේ මෑණියන් සිත්පතනද පතුන අවස්ථාවක් ලැබලා තියෙනවා. ලෝතුරා බුද්ධ වචනේ අනුව කටයුතු කරන ජීවිතයක සැනසීම නිරන්තරයෙන්ම තමන් සමගම පවතින. ඒ විදිහේ සැනසීමක් පත්තිගෙන මාතාවක් පිළිවෙත ඒ මාතාවගේ ජීවිතයේ ඒවසක් කාලයක් සිට දරුවන්ට දරුවන්ගේ තියෙන කරුණා මෛත්‍රී ගුණයන් නිසාමයි අම්මගෙන නිරන්තරයෙන් ආදරෙන් කරුණාවෙන් සක බලා ගැනීම අපෝපස්ථාන කරමින් සමන්ද ලැබුණු භාග්‍යම සම් දෙයක් පිළිගෙත මාතෘ උපස්ථානයේ බුද්ධ උපස්ථානයේ පිළිගෙන සිද්ධ කරන පරිසරයක් තමයි මේ නිවසේ පවතින තෝරායි මගේ සම්ප්‍රදේශයේ සංසය ආසන්න අසන්දතියන් ඉතින් තමන්ගේ පිටිරිගම ගමේ පන්සල ගණන් කොට පුරා විහාරස්ථානයේ ප්‍රධානම දායකත්වය වල විහාරස්ථානයේ ජීවන වෙමින් සාල වැඩ කොට සැකසෙන පිළිස. ඒ වගේම විශේෂයෙන්ම මේ මෑණියන්ගේ මූලිකත්වයෙන් ඉරිපිටි තේනාතනයේ කටයුතු වලට මේ සංවරදරයට විශාලම ජයයක් ලබා දෙනවා ඒක අපිට අන්නු දක්වා. ඉමේනිය නුවන් දන් දෙන්න සිල්පක් කරනවා. ශාසනික දිනුම් වීමෙන් ලොකු වංශයක් ලබා දෙන පවුල ඒ පවුලේ ප්‍රධානිය ඉමේනිය මහත්මිය. මේ සියලු දේ මුල් කොටගෙන විශේෂයෙන් සිල්පක් කෙරුවාන්නේ අපේ ගණනාවක් නෙවෙයි. ධර්මශ්‍රී දයවර්ධන මහත්මයා දක්ෂ ධර්මාචාරවරයෙක් පිළිවෙත. ලෝකයේ විවිධ රටවල ජීවත් වන බෞද්ධ දරුවන් පිළිගැත ලබා දෙන ධර්මයේ මඟ පෙන්වීම. අතිශයින්ම සතන්තනීය. දරුවන් ලාමාලි දරුවන් වෙන ගැඹුරු ධර්ම සරල තියා දෙන දරුවන්ට ධර්මානුකූල මඟ පෙන්වීමක් ලබා දීම ධර්මශීල මහත්මයාගේ ජාත්‍යන්තර වශයෙන් සිද්ධ වෙන උතුම් කටයුත්තක්. සම්බුද්ධ ශාසනයේ දිනුම් වීමෙන් ඒ දරු පරපුරකට ධර්මයේ මඟ පෙන්වීම ලබා දීමට තරම් විනයෙන් නියම පිළිපන් දරුවන් හදන්න සමත් වෙන අම්මා කෙනෙක් ආදරණීය මෑණියන් මහන්සි ශ්‍රී මාතෘ පාටි තාමාතාව. එතුමියගේ ජීවිතයට නිතරම දහමින් ආශිර්වාදයේ තියෙන දරුවන් දහමේ පිළිදු පිළිසක්. දහමේ දරුවන් පිළිගන්නට උන්නේ මෑණියන් දහමේ පිළිදු කෙනෙක් නිසා. ඒ නිසා අපි එතනට අනුගමනය කරන ප්‍රතිපදාවන් එකින් සාගී ආරක්ෂාය වෙනුනේ ආශිර්වාදයක් වෙන රැකවරණයක් වෙනවා. සුභමන්ත්‍රී දේශනා කරන ධම්මං විනා නත්ති පිතාච මාතා සම්මේ පානං කරන පටිච්ච බවට පියාට දෙන්නටවත් කරන්න බැරි දෙයක් තමයි දහම සිද්ධෙන්නේ. දහම අම්මා තාත්තා කියලා ධර්මයක් තිබ්බු තමයි දරුවන්ට ඒක දැනගීමක් තියෙන ආශිර්වාදයක් වෙන්නේ. ඒ නිසා සැපෙනීම කෙනෙකුට පිළිතුරු යුතු වැදගත්ම පටිනාම දේ තමයි ධර්මය. ඒ නිසා ධර්මයේ සුද්ධිතේ ජීවිතේ පවතින ප්‍රසවරණය කරන්න කියනවා. එතනින් පටන් ගෙන හොඳ අම්ම කෙනෙක් මොකද දරුවේ මොන මිනිස්සු දෝෂී ප්‍රශ්නයක් වෙන කරතිය. ඒක අම්මාගේ චරිතේ වේදනයි. ඉතින් අම්ම දේශනා කළේ අම්ම කියන්නේ ගෙදර ඉන්න බිදු. ගෙදර ඉන්නේ බිදුරේ අම්මා. ඒ ගුණයන් තුළ සකස් කරන දරුවන් ලෝකයට ලබා දෙන ශාසීම. කවදාවත් පීඩාවක් කරගන්නේ නැහැ. කවදාවත් ලෝකෙට දුකක් කරගන්නේ නැහැ. එනිසා ඒ උත්තරීතර මව ගුණී ලෝකයේ ප්‍රයෝජනයත්යෙන් සලකනවා. මේ මාත්‍ර ගුණී කියනක කෙනෙකුට සීමා වෙච්ච දෙයක් නෙමෙයි අනස්ත ලෝකයේ තියෙන. ලෝකේම අම්මා කියන චරිතයත් බොහොම සුන්දර සලකන්නේ. අම්මාගේ තියෙන ආදරය කරුණාව මෛත්‍රී දයාවන් කම්පාව තමයි දරුවන් වෙනු. ඒක බෞද්ධ අම්මද ක්‍රිස්තියානි අම්මද කතෝලික සම්මද ඉස්ලාම් අම්මද හින්දු පිටින සීමාවක් නේ. වර්ගවාදයේ විතරේ විශ්වීය ධර්මතාවයක් පිළිවෙත. මිනිසුන්ගේ ජීවිතේ තිරාද ගිහින් පිළිගන්න සුදුසුම් පවා දරුවා කෙරෙහි තියෙන ආදරය කරුණාව දරුවාගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීම දරුවාගේ ජීවිතයේ විදී තමයි ජීවිතන පරිත්‍යාග කරන්න පුළුවන් තත්ත්වේ මේ මාත්‍රිත්වයේ බඳලා තියෙනවා. මේ ලෝකයේ වටිනාම ආදර්ශයක ගැටුතු සිත්තම දරන ධානක් ඉගෙන ගන්නවා. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළේ අම්මා තාත්තා දෙන්න සමාන කරන්න කියන ලෝකෙකදී බුදු කෙනෙක් සමස්ත ලෝකය වෙනුවෙන්ම කරුණායි මෛත්‍රිය කටයුතු කරනවා. ඒ වගේ ආදර්ශයක ගන්ධරව ප්‍රත්‍යඥ ලෝකී චරිතයක් ගන්න අම්මා තාත්තා ඉතින් ඉතින් අම්මා කෙනෙක් වෙන අගේ කරමින් මේ අපි ප්‍රාර්ථනා කරන ආශිර්වාද කරන්නේ මේ මෑණියන්ගේ ජීවිතය ධර්මාන ධර්ම ප්‍රතිපත්තියෙන් දිනු කරගන්නේ යම් අරමුණක් ඉතිනෙගේ සිදුවීම මේ අරමුණ ක්‍රියාකාරණ කාර්ත දේන මේ සංසාර ගමනේ සැපත සැනසීම ලැබෙමින් ධර්මාන ධර්ම ප්‍රතිපත්තියෙන් දිනු කරගන්නේ සුතං චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන සංසාර දුක අත නිවීම පිණිස මේ මෑණියන් වහන්සේට අපි සියලු දෙනාම එකතු වෙතිනුදී මේ ජීවිතයේ උපත් වීම සංසාරගත අරමුණ සතර දුකින් නිදී ධර්මය අවබෝධ කරගෙන මේ සතර දුක නිමා කරන්නට ශක්තිය ලැබීවා කියලා අපි හැමෝම එකතු වෙලා කරන උපෙන් ධර්ම ශාස්ත්‍රයේ සේවා මුක්තයෙන් ලබා ගන්න එකල ශක්තිය සෙත්පැතිවීමක් ආශිර්වාදයක් කොට පිළිගන්න. බුදුහාමුදුරු කර්ණීමිත දෝත්‍රයේදී පැහැදිලි කළා මාතා යථානියම් පුත්තං ආයිසා ඒක පුත්ත මනුරක්ති ඒවාන්ත සබ්බග්‍රේ කේසු මානසං භාවී යපරිමා. අම්මා තමයි මෙතනක් පරමාදරකි. අම්මා කොහොමද තමයි පුත්තන දරුවා ඒ සූපද්භාවය වෙනින් ආරක්ෂා වෙනින් දරුවගේ යහපත වෙනින් අම්මා ඉස්සෙන්න පතන කටයුතු කරන ආකාරය කොහොමද? සෑම දෙයක් අම්මගේ සිතුවිල්ලක් පාසා ක්‍රියාවක් පාසා හැම තිස්සෙම දරුවගේ සූපද්භාවය වෙනින් පවතින. ඒකටම ආදර්ශයක් කරගන්න කියනවා මෛත්‍රිය පුහුණ කරන කෙනාට. අම්ම කෙනෙක් කොහොමද දරුවා වෙනින් කටයුතු කරන්නේ? මේක සැබෑ මිනිස්කම සැබෑ ගුණ ඉස්මතු වෙනු තමන් ඒකල පිළිදෙන චරිතයක් වෙනකොට ලෝකයේ නිර්මාණය කිරීම සැනසීමකට චරිතයක් නිසා අම්මාගේ ආදරය, අම්මගේ කරුණාව, අම්මගේ දයාව, අම්මගේ අනුකම්පාව ඉස්මතයි. ලෝක දානෙන් ගැන කතා කරනවා. විවිධාකාර දාන විස්තරයන් තියෙනවා. එතෙන්ම කල්පනා කරලා බලමු. මේ ලෝකෙට ඉපදීම පස්සේ තමයි ඉරි කියන රුධිරය පෞක්‍රී විදිහට කරවට තෝරන. ඉතන නේද සදාම දානිය තියෙන්නේ. දානිය පැහැදිලි නැති මුකුතින් ඉන්න අලුත් සංතරුවට තමන්ගේ ශරීරයේ කොටසක් තමයි දෙන්නේ. සදා දානිය ඉතන තියෙන්නේ. ඉතන කෙලෙසුන්නේ ඒ ප්‍රේමවති උපාසිකා මාතාව සියවස සම්පූර්ණ කරන සිට දින වේනි සමස්ත ලෝකවාසී සිට දින මේ හා සම්බන්ධ වෙන්නේ එකට එකට මේ මවගේ සිදුම උතුම් කරුණා මෛත්‍රී දයා අනුකම්පා උතුම් ගුණයන්ට උපහාර දක්වන ආශිර්වාදයකට පිරිනමන ඔබට මේ සියාස් කාලයක් සිටී වාදේ කරමින් තව තවත් ධර්මයේ තුල තමන්ගේ සිට දිනු කරගන්නට යන පිරිස සමාධියකට අවිලා මේ මොහොතවත් වෙනවා. ඒක පිටක පිට අම්මා කරපියාගෙන අම්මගේ ජීවිතය දිහට ගන්න. පිනනෝ මෙරළම් බල. කටු ජීවිතයෙන් උත්සාහයෙන් සැපෙන්නේ. මාගේ ජීවිතය දිහා ගන්න නියම දරුවා මෙරළකට සමීපයි. මල විරිණි සිටනම් ශ්‍රේමස්වාදයෙන් සිටුවන් අම්ම විතුරු දරුවා පිළිබඳව සැටි සිටිනු මොන තරම් ශ්‍රේෂ්ඨ සිටිනු කිව්වද අනේ මිනිහා උතුම් දරුවෙක් නම් හැදුවෙ කියලා මම හල්පනා කරන්නේ සිටින ලැබුණු සීලයෙන් සිටිනු කැටු කරලා පැතුම් සිටිනු කියන්නේ ඔළුවක දාන මගේ සිතා බුදු විලෝ මිසිරි සම්ම කෙනෙක් පිළ සම්මගේ දරුවාට කියන පූජනීය සිතුවිලි. තමයි දරුවා අපේක්ෂිත තීරණාත්මක කැපවීමක් තමයි මාබේරාගෙන කරපු දරුවා. මේ කරපු උතුම් පරිත්‍යාගයේ එක්ක ඉන්න මානසික මට්ටම වැඩිම වචනයෙන් හඳුනගන්න පුළුවන්. දරුවාගේ දුකට මේක පුදුමාකාර විදිහට බලපාන. අනේ මම කවදා හරි දුකින් ඉස්සර දුකින් දුකින් මම ආශිර්වාදෙත් මේ මානසික ඇතුලේ පිටිතු විල්ල තන සැලෙන්නේ නෙදේ ඒක පිටට ආරන් ඒ පිටිරිල්ල සායෝගික ප්‍රතිඵලයක් ලැබෙන අවස්ථාව වෙනකොට ගෞතම සම්මා සම්බුද්ධ කියන චරිතය නිර්මාණය වෙලා පිටට පිටුන කම්මකින් ලැබෙන වචන ශක්තිය අම්මගේ සුතුරු අමෘත් ප්‍රියාකාරීත්වයේ තමයි දරුවන්නේ. ඒක අපේ සමාජයේ බෞද්ධ සමාජික විශේෂයෙන් හදන්නේ. දෝෂ චරිත අම්මල් හදන්නේ ධර්මයේ තුල දෝෂ චරිත. අම්මාගේ කාර්යභාරයේ ඒ විදිහට වෙනකොට එහෙම චරිතයන් වඩ වඩා ලෝකෙ නිර්මාණය වෙන්න ඇති. මේ ස්වභාවයෙන්ම ලෝකෙට ලැබෙන බලන්න අම්මාගේ ආදරේ අමගේ කරුණාව, අමගේ මෛත්‍රිය ලෝකයට දැනසීමක් ලබා දීම. ඒ නිසා ජීවිතේ මනස් සිත්තේට අපි කරුකරන අපේ ආශිර්වාද සම්මත කෝධියක්. මේ ආදරණීය මේනියන් මහන්සියගේ ගුණ සිහිපත් කරන මේ වෙලාවේ ලෝකයේ සියලුම මවුරුන්ගේ, මගේ මව, ඔබේ මව, ලෝකයේ සියලු මවුරුන්ගේ සිතෙන් මාතෘ වුණේ සිහිපත් නගාගෙන ඒ මාතෘ වුණේ අපි ගරුසු. ඒ වගේ මුතු මාතෘ වුණේ අපේ සිතට කරගෙන ඒ මාතෘ ගුණය කෙලෙස් නැතිවීම මෙත්තා කරුණා මෙත්තා උපේක්ෂා කියන මුතුන් ගුණයන් තුළ සම්වර්ධනය වෙනවා. සමන සැනසීමට පස්සේ ලෝකයට සැනසීමක් ලබා දෙන්නට සිදු සිවන ආකාරයට සහස්වීම තමයි වැදගත් වෙන්නේ. ලෝකයට වඩා අවශ්‍ය කරන්නේ ඉන් ශේෂ්ඨ ධර්ම නිර්මාණය කරන අම්මා වුණා. මේ ආදරණීය මෑණියන් වහන්සේගේ ලෝකයේ තේසීවා යම් ප්‍රමාණයකින් සිද්ධ වුණා. නිසා මේ වෙලාවේදී ලෝතුරා බුදුවදන අනුව කටයුතු කරමින් සියලු සමාධි ප්‍රඥා කියන ධර්ම මාර්ගයේ අනුව කටයුතු කරනවා. සින්න පිරිස. අම්මලගෙන් ලබාගත් ධනය ආදී නවරමින් ලැබිච්ච ආශිර්වාදයේ තුල දැනසීමක් ලබන කිරිස තවදුරටත් සංසාර දුකින් මිදීම පිණිස කරුණු දැනසීම කියන කෙනෙක්. සේම දිනාතමි අදිෂ්ඨානයක් වේවා. ජීවිතේ මාත්‍ර වූ ලෝකයට දැනසීම උදා කරවන්නට මේ ශ්‍රේෂ්ඨ මෑණිවරුන්ට සත්‍යක් ලැබේවා. සහිසු වාසනා ගුණයන් සියලු ආකාරයෙන් ලැබේවා. ලෝකේ මුදෙන් ඕගමිනු ගුණය තුළ සැනසීමක් ලබන කෙනෙක් පිළිගන්න සත්‍ය අපවා මාගේ සිරුරේ ලැබෙන සමසන සැනසීම රැකවරණය ලෝකයේ සියලු දෙනාටම අවශ්‍ය ඒ සබුදු මන්දෝ දේශනා කර මෛත්‍රී පතුරයන්ට අම්මා කෙනෙක් සමන් දරුවන්ට ආදරය කරන කරුණා මෛත්‍රී දක්වන වාගේ ආදරණීය ප්‍රේමවතී මෑණියන් වහන්සේට එකම ප්‍රේතවත්ම අනන්ත ගුණ බලයේ සම්පත වෙනද විශේෂයෙන් එකමී ජීවිත කාලය තුළ සැබෑ අම්මා කෙනෙක් පිළිගත මෛත්‍රී කරුණාවෙන් දයාවෙන් අනුකම්පාවෙන් රටට සමාජයේ ලෝභයේ පිරිමහින තරකිරිත හදලා දීවාදීම තමයි ආසනික ජීවීන් වටිනාකින් සේවාවක් සිද්ධ කරලා අපි පූජනාවෙන් අරියදම්ම පාණ්ඩියන් මහසීරණ බෞද්ධ භික්ෂු සමයන් වටිනා කියන චරිතයන් ආශ්‍රය කරමින් විදර්ශනාවෙන් ප්‍රතිපත්ති සම්බියම් කරගන්නට මෑණියන් මහසීරට වාසනාව ගුණයක් තිබුණා. ඒ වගේම මුදු ගුණ යාපත් පරිපිරිසක් පැදල තමන්ගේ ජීවිතයේ අවසාන කාලෙ දැන් මොහොතකම සැනසීමක් ඇති වූ ජීවත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය පසුබිම් පරිසරය නිර්මාණය කරගත්ත නිර්මාණය තමයි දරුවන් කරහා එම මොහොතේම සමාජ ජනසීමක් ලබන කෙනෙක් ඉතිරි. කාලීන වශයෙන් විවිධාකාර පැතිමේ සම්බන්ධව කතා කරන්න තියෙනවා. සුදුනා පැත්තකින් කියලා මේ ධර්මශීල මහත්මයාගේ මෑණියන් මහන්සිය ගත කරන ජීවිතයේදී වැටලිකම් තියෙනවා. අම්මා වෙනුවෙන් විද්‍යාවන් වෙනකරන කටයුීමක් කරනවා ධම්ම ප්‍රියපත් කරගෙන මචන තුමින් කියලාගෙන පිළිසිදුව කියලාගෙන සිතින් විදියකින් සිතේ දුර්වල සිතුවිල්ල ඇති කරගන්නතු හැම මොහොතකින් ප්‍රේසීමෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් උපන්තාවෙන් සිදු බලාගෙන යම් මොහොතකම අම්මාගේ සුවසත් භාවයෙන් කටයුතු කරනවා. සත්‍ය වශයෙන් ගත්තාම අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක් ලොකු මහත් කරනද සිතේ දරාගෙන සිතෙන් දිවි කරලා ඒ ජීවිතයෙන් කරන කටකිරීම පක්ෂීය කරලා දැලුවා. දරුවෙක් තමන්ගේ අම්මා වෙනින්තරන සැකකිරීම සංසම්පන්නය කළ බැලූ මහා විශාල පරපරයක් තිබුණා. ඒ අම්මා තුළ තිබුණු ආදරය, කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව දරුවෙක් නැවත කොහොමද ඒ අම්මට ලබා දීලා තියෙන්නේ. ඔබට මට අපි කවුරුත් හිතලා බලනකොට අපි ඇත්තටම අපේ අම්මා ගැන අම්මගෙන් අපිට ලැබිච්ච ආදරය, කරුණාව, විශ්වාසය, අනුකම්පාව ඒ රැකවරණ අපි කොහොමද අපේ අම්මට දුන්නේ එතනම දීලා තියෙනවා. එන්න ඔබටත් පුළුවන් මානසික වශයෙන් යම් සත්‍යයක් ලබන්නේ මම මගේ අම්මලුනි මගේ කටයුතු කරන්නේ කියලා සත්‍ය වටිනවානේ. එකන ඉඳලේ ධර්ම මාර්ගයේ සිගින් ටික සිගින් ටික දියුම් වෙලා යන්න ඒකම තමයි ආත්ම සත්‍යය බවට පත් වෙන්නේ. ඒ විදිහට මේ මෑණියන් දැනසීමක් ලැබනවා මේ සියවසක් සම්පූර්ණ වෙන අවස්ථාව වෙනකොට සම්මංගිය දරුවන් පිළිගනගෙන දරුවන්ගේ ආශ්‍රය කරන මේ ආකාරයෙන් ලැබෙන හැම මොහොතකම දරුවන් නිදරමින් සමංගේ කලින් කරන ශ්‍රේෂ්ඨ ආකාරයේ උතුම් ආකාරයේ ප්‍රසන්නම ආකාරයේ සිද්ධ කරන ක්‍රමක නුවණ ගුණ මනුකරාගේ දරුවන් ඇතුලේ ජීවත් වෙන මාවක් කියන්නේ. මේකයි මෑණියන් අතර උතුම් දෙයක්. අපි ලෝකයේ දින දේ තමයි ආපෝ අපේට ලැබෙන්නේ. අපි විතරම ආදරයෙන්, අනුකම්පාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් සංසාරී දුක වේදනාව දැකීම එම් ජනපීමකට පත් කරවන්න පුළුවන් මට්ටමකින් අපි වැඩ කරනවනේ ඒවා තමයි නැවත පැතිරලා තියෙන්නේ. විතරම ජීවිතයේ මොකක්ද අධ්‍යක්ෂණයක් ලැබෙලා තියෙන්නේ. වයස්ගතව දුර්වලව අවලබුලව ඉන්න කෙනෙකුට කාලයක් අතුපස්ථාන කරලා ජීවිතේ ලබාගත් අධ්‍යක්ෂණයක් තියෙන්නේ. ඒ මොනොමත් ඒ ජීවිතේ සම්පූර්ණයි නේ. එතනදී කොහොමද ජීවිතේ තුරු කරන්න ඕනේ? කොහොමද ඒක හඳුනා ගන්න ඕනේ? කොහොමද පිළිතුරු වෙන්න ඕනේ? එකෙක් තුමෝ පුරා යන්නේ සායෝනි ශබ්දකින් බවටපත් වෙනකොට වචනවලට වීදි කරන්නේ නැහැ. සායෝනි ක්‍රියාවක් බවටපත් වෙන්නේ පිටුයි. ඒ නිසා පිට දහනේ පූර්ණ කරන එහෙම මොකක් පාදාම සායෝනි භාවිතයේ තුලේ විතරන ජීව ගමම්මක ඉහිකස් වෙන උපහාරයක් වෙනවා. ඒ නිසා අබලද දිවල ඔක්කොම දිරිරෝ පිට ආදරයෙන් වෙනමාරින් ඉන්න විලාසදී දිනකදී ලැබෙනකොට මේක සමදාවක් වශයෙන්ද සීමා කරන්න පුළුවන් කමක් නැහැ ලැබෙන සැනසීම සිදුවේ. ඒ නිසා මිනිසාට අනිවාර්යෙන්ම අවශ්‍යම දේ තමයි අනුකාරී දුක වේදනාව දකිනුම් දුකට වේදනාවට සුදු දෙමින් දුකින් වේදනාවෙන් කෙනෙක් මුදවා ගන්නට සහනයක් සැනසීමක් ලබා දෙන්නට සිංහ ආකාරයක මනස දියුණු කරගන්නවා. එතනදී මූලික ප්‍රධානම ධර්මයේ නිවන් මාර්ගයේ යෑම සඳහා උමනා කරන මූලික පසුබිම් පරිශ්‍රයේ සපස්සන කරුණා මෛත්‍රී ගුණය අනුකම්පා සහගත ගුණය මේ සීලයේ සපස්සන සමාධි ප්‍රඥාව දක්වා වැඩිම නිවීම ධර්ම සංවර්ධනය වෙන ප්‍රතිශීතනයි විශේෂම අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේ මෑණියන් තුළ මේ ගුණයන් පැවතුනේ සතර මුරුන් දීම ප්‍රතිමේ ප්‍රතිපදා මූලිකේව දිනු කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ අම්මා දිනසීම කරුණාමෛත්‍රිය පරෝපකාරී අනුන්ට පිහිට වීම අනුන්ගේ ජීවන දෙකලා සතුට වීම මේ ගුණයන් හොඳට පුහුණු කරපු අම්මගෙන ඒ අම්මා මේ ජීවිතේම පුහුණු කරගත්ත දේවලුත් ඒ වගේම සංසාරයේ ප්‍රතිමිය පුහුණු කරගෙන පුරුදු කරගෙන වැඩි දියුණු කරගෙන ආපේ ධර්මතාවයන්ගේ ප්‍රතිඵලක් විදිහට තමයි මේ සියවසක් ගත කරන කාල සීමාව තුළ ප්‍රතිමිය සංසාරික වශයෙන් ලබාගත් වටිනාකම් තුළ සැනසීමක් ලබා ගන්න තියෙනවා. ප්‍රතිමයේ ජීවිතේ මේ අරමුණු සාර්ථක කරගෙන මේ ජීවිතේ වඩා වඩා සියපත් සැනසීමෙන් ගත කරනට අප සියලු දෙනාම සෑම මොහොතකම මේ ධර්මානුකම් ප්‍රතිපත්තිය තුළ කටයුතු කරමින් ජීවු කරගන්න කුසල ශක්තිය. ඒ වගේම විශේෂයෙන් බුදු කෙනෙක් ගෙදර තියාගෙන උපස්ථාන කරනවා වගේ මේ මෑණියන්ගේ දරුවන් ඒ මෑණියන්ගෙන් කරන උපස්ථානය මුල් කොටගෙන ලබා ගන්න කුසල ශක්තියද ඒ විදිහටනේ ඒ ධර්මසිරි මහත්මයා දුරුතුරා බුද්ධ වචනේ දරුවන්ගේ මනස පෝෂණය කරන්නට බොහොම ප්‍රායෝගිකව ඉතාමත් දක්ෂ විදිහට ප්‍රවීණ ආචාර්යවරු ඉදිරියට ඒ දහම දරුවන්ගේ සිත පෝෂණය කරමින් දරුවන්ගේ තුළ වැඩිදියුණු කරන්න ගන්නා ප්‍රයත්න ප්‍රවණතුන් ධර්ම දානය ඒ ධර්ම දානය තුළින් ගැස්තර ගන්න කුසල ශක්තියද ආදරණීය මෑණියන් වහන්සේට චිත්තකීමක් විදිහට ආශිර්වාදයක් විදිහට පිරිනමන උතුම් සංගෝන්ගේ අනන්ත ගුණ බලයේ ආශිර්වාදයක් වේ. මෑණියන්ගේ ජීවිතයේ සුවපත් වේවා, සැපවත් වේවා, සැනසීමටපත් වේවා. මේ ජීවිතයේ සියලු අරමුණු සංසාරගත වශයෙන් ධර්මානුකම් ප්‍රතිපත්තියෙන් තමකව ජීවු කරගනිමින් සීල සමාධි ප්‍රඥා ධර්මාවදී පෝෂණය ලැබෙනවා. ඒකෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන සංසාර දුකින් නිදීම සිංහී නේමයන් වහන්සේට මේ සියලු කුසල ප්‍රතිපදාවන් මහා ආශිර්වාදයක්ම වේවා කියලා පිස්සනෝම සිත්පතම ආශිර්වාද කරමු. බෞලි සියලු දිනාටම සැපත සැනසීම වේ සිතන ආශිර්වාදයක් වේවා ප්‍රාර්ථනා කරමු. මෑණියුරුන්ගේ ත්‍රිවිධ මාත්‍රී ගුණය කපි සියලුම පහර දක්වමු ගරු කරමු. ඒ වගේම සියලු මෑණියුරු සැනසීමට පත්ත්වා දුන්නේ. මේ මෑණියුරුන්ගේ ලෝකේ අසරණ සත්ත්වයන් කළා වූ සුළු සැපදෙමින් සිතනවා වූ සුළු සැපදෙමින් මෛත්‍රී දයාව අනුසම්පා වූ කරමින් විදුන අනේක විද දුක් වේදනාවන් මේ සියල්ලම අම්මා කෙනෙක් විදිහට ලෝකයේ සැපතක් ගැන සීමක් ලෝකයේ අසරණ සත්ත්වයන් යන්නේ මේ සියලු දුක් වලින් දුක කිනුත් සතරේ අනාදිමත් කාලයක් පාරමී ධර්මයන් පුරමු. සියලු පෝෂණය සංසාර ගතව දුක් විඳින සත්‍යය සුපුකින් නිරවද වෙනුයි. සුපුතන් බෝධිසත්ව ගුණයන් ප්‍රායෝගිකව පුහුණු කරන ශරීර තමයි අම්මල විතරකේ යුතුය. මෑණියන්ගේ ජීවිතවලට දැනසීමක් තුනස අපි ඒත්පත්ම ආශිර්වාද කරමු. මේ ජීවුම් කරගන්න කුටි ප්‍රතිපදාවන් සියලුම මෑණියන්ට බුද්ධ කාරක ධර්මයන් බවට පත් වේවා, පාරමී ධර්මයන් බවට පත් වේවා. ඊවසීම කරුණාව, දයාව, අනුකම්පාව, මෛත්‍රිය සියලුම ගුණයන් තුළ පෝෂණයෙන් යම් දවසක ධර්මාභෝධය ලැබෙන සංසාර දුකින් මිදීම පිණිස අපි ඊට මොහොතකට කලින් අපි අර ළමයි පොඩ්ඩක් අවස්ථාවක් දීලා ඉමුද කිචින් වල යමක් කියනවා නම් එහෙම හොඳයිද? මේ හොඳයි. නවසීලන්තේ සම්බන්ධ වෙනවා සාහන්‍යයි සුජන්. ඒ වගේම සීහන් සම්බන්ධ වෙනවා. සීහන් කියන්නේ මේ දහම්පාසලට සෙන්සර් වල පොතෙන් දහම්පාසල සම්බන්ධ වෙන නම් සභාවේ මේ පන්ති ඉන්නවානේ. ඉතින් ඒ ඇයිටත් මම හිතන අවස්ථාව දුන්න හොඳයි. මේ තමන්ගේ ඒ ගුරුවරයා ගේමෑණියන්ගේ සීවෙනි උපන්දිනේ වෙනුවෙන් යමක් කියන්න සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි කමක් නැහැ. ඔකේ. Children you can speak in whatever language you can prefer. සාහනිය ඉස්සෙල්ලා කතා කරන්න පුළන්ද? හෙලෝ දිනාතින් ගොයන් සල්ම මිස්ටර් ඩමස්ටි අපිට දෙවියන් ගන්නේ ධන ඉගන්නනවා මිස්ටර් ඩමස්ටි අපිට ඔක්කොම කරුණාවෙන් කියලා දෙනවා දෙවියන් ගන්නේ ධන මිස්ටර් ඩමස්ටිගේ අම්මගේ සම්දිනේ වැස මේ තාස්සනයක් එන්න සුන්දින් අවශහර සැප සැපෙන් ජීවත්වෙන්න කියලා. හොඳයි හොඳයි සාන්නේ බොහොම පින්. Thank you very much. You did a good job. Thanks a lot. Sujan, do you want to say something as well? Mr. Dhani Siri, අපිට දැන් ඉස්සෙල්ලා අපි මොකුත් දන්නේ නැහැ ධර්මයේ. මිස්ටර් ඩමස් ඒ තමයි අපිට ගොඩාක් කියලා තියෙන්නේ ඒ ගලුවක් අංක. මිස්ටර් ඩමස් ඒ ගාමක ප්‍රාර්ථනා කරන හොඳින් ඉන්නේ කිය. සුබ සංජය. Very good, Sujan. Let's do that. And Sihan, do you want to say something? මේකට මම ධර්මසේ සර්ට ස්තුති කරනවා. ඒකට උදව්වෙන් ලැබෙනවා ධර්මසේ සර්ට. ඉතින් ඒකට ස්තුති කරනවා. ඒ වගේම මම ආදම් සිලිසාගේ අම්මටත් ස්තුති කළා යට සුපෝපන්නා කියලා ප්‍රාර්ථනා කරනවා. නිරෝගී ජීවිතයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම හොඳයි සිංහල කතා කරන්න බව මම හොඳයි එහෙනම් ගෞරවණ සන්නාස මම ඔබ වහන්සේට මෙන්නම් ඊට පස්සෙ අපි දෙවියන් බුද්ධරක් කිතු සන්නාසට මෙලා අපි අද්වස්ත යෝජිත මහානාම සූත්‍ර සාකච්ඡාවට ගන්නවා කල්ලාන් මුතුනේ අපිට බෑග් ෆෝම කල්ලාක් ඒ සූත්‍ර දේශනාව සම්බන්ධ වෙන්න පුළුවන් දැන් මම ගෞරවණ සන්නාසට මෙන්නම් අපි ඒක කොහොමද ඉන්නේ ධර්මශ්‍රී ජයවර්ධන මෑණියන් මහත්මයාගේ ආදරණීය මෑණියන් මහත්මියගේ උපන්දිනය වෙනුවෙන් අපි බෞද්ධ අවේසරමින් කරුණු කීපයක් සඳහන් කළා. මේ වෙලාව විශේෂයෙන්ම සිත්පිරි දේශනා කරමින් ආශිර්වාද කරන මෑණියන් වහන්සේට පිරාත්වල සූපත්ව ජීවිතය ගත කරන්නට සියලු ශක්තිය ලැබුවා කියලා අම්මා පිළිපවතින උතුම් ගුණයක් මෛත්‍රිය. මේ මෛත්‍රී ගුණය මොහු කුරුදින බුදුහාමුදුරුවෝ දේශනා කළ බුදුම ආදර්ශමත් වටිනා කියන දේශනාවක් තමයි කර්මෝමිත සූත්‍රය. මේ විලාදී කර්මෝමිත සූත්‍රයේ සත්‍යයන කරමින් ඒ මෑණියන් ඇතුළු කොටගත් සමස්ත ලෝකවාසී සියලු මෑණිවරුන්ටම අපි සිත් වතුණු සියලු ලෝකවාසී සත්‍යයන්ම සිත් වතුණු ආශිර්වාද කරමු. සියලු සත්‍යෝ නිරුක්තිත්වා නිරුක්තිත්වා සියපත්ති නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කරණීයමත්තේ කුසලීන යම් සංසං තං පදං අභිසමිච්ඡේ සක්කෝ ජෝචසෝ ජෝච සුවචෝ චස්සෙ මුඳු වනති මානි සන්තුස්ස කෝච සුභරෝච අප්‍රකිච්චෝච සල්ලෝක උත්ති සන්තින්ද්‍රයෝච නිපකෝච අප්‍රගබ්බෝ කුලේසු අනන් විද්දෝ නච සුද්ධං සමාචරේ සුන්තිේන විඤ්ඤෝ පරේ උපවදීයුන් සුඛිනෝ ආකේනිනෝ හුන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතස්සා ඒකේති පාන භූතස්සී තසා වාතාවරෝ වානනවසීසා දීගාවායේ මහන්තාවා මජ්ඣිමා රස්සකාන්ත තූලා දික්ඛාවායේ රාද්දික්ඛායේ ච දූරේ වසන්ති අවේ දූරේ ූතවා සම්බවේසීවා සම්බී සත්සා බාන්සු සුසු සත්සා නපරෝ පරංකු දේශ නාසි මන්නේස සත්සකිනං සංචි යාරෝතනා පටිහ සඥා නාන්‍ය මන්නස්ස දුක්ඛ මිච්චේය මාතා යථානියං පුත්තං ආයුසානේස පුත්‍ර මනුරක්ෂේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයි අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයි අපරිමාණං උද්ධං අදෝච සිරියංච අසම්බාධං අවීරං අසපස්සං තිත්තං තරං ඉතින් මෝවාසයානෝ වායාව සස්ස විගස මිද්දෝ ඒකං සතින් අදිත්තේ බ්‍රහ්මනින් සංහාරං ඉදමා වූ දිත්තේ ච අනුපසම්ම සීල වාදස්සිනින සම්පන්න කාමේසු විනීය වේදං නං ජාතු සම්බ සීයං කුමරේසු ඒතේන සච්ච වග්ගේන සොත්ථිතේ හෝතු සබ්බදා ඒකේන සච්ච වාග්ගේන සොත්ථිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වාග්ගේන සොත්ථිතේ හෝතු සබ්බදා දුක්ඛප්පත්තා චින් දුක්ඛා භයප්පත්තා චින් භයා සෝකප්පත්තා චින් සෝකා හුන්තු සබ්බේ සුඛානි දුක්ඛප්පත්තා චින් දුක්ඛා භයප්පත්තා චින් භයා සෝකප්පත්තා චින් සෝකා හුන්තු සබ්බේ සුඛානි සාදු සාදු සාදු ඒ අපි සියලු දෙනාම එක්ව සවන් දුන්නේ පූජ්‍යපාද අල්යායේ විමලරත්න ගෞතම ස්වාමීන් වහන්සේ විසින් ජිනිවන් වල වැඩ වාසය කරන පූජ්‍යපාද අල්යායේ විමලරත්න නායක ස්වාමීන් වහන්සේ විසින් අද දිනේදී සියවන උපන් දිනයේ සමරන ශ්‍රී ලංකාවේ පොල්ගහවල ප්‍රදේශයේ ජීවත් වෙන ඒ කේ ප්‍රේමවතී ඒ මෑණියන්ට චෙත් පැතීම ආරම්භය පැවතු ඒ දේශනාවටයි අපි සියලු දෙනාම සවන් දුන්නේ ලෝකේ විවිධ රටවල ඉඳන් සවන් සිසිස් සම්පදාය සෝසේ මේ කල්‍යාණ මිත්‍ර සියලු දෙනාම තම කුසල් සිටින් යුතුව මේ පැයක පොමණ කාලයක් ඒ දේශනාවට සවන් දුන්නා ප්‍රතිමද සවන් දෙමින් හිටියා. ඉතින් ඒ කුසල් සිත්තුලින් යුතුවම අපි සියලු දෙනාම එක්ව මේ අපේ කල්‍යාණ මිත්‍ර දවුසිජාවදී මහත්මයා ඒ මෑණියන්ට තවත් බොහෝ කාලයක් නිරෝගී සම්බන්ධව තම දූදරුවන්ගේ ආදරය ලැබුමින් තවත් කුසල් එක්සස් කරමින් ජීවත් වෙන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හිතුමිය කිසිතෙහි කිසියම් ප්‍රාර්ථනාවක් තියෙන බව අපි දන්නවා. හිතුමියගේ ඊගාව පවේ ජීවිතයේ තාවදිස්ම දිව්‍ය ලෝකේ ප්‍රත්‍යක් වෙනුවෙන් ඉතින් ඒ සඳහා අවශ්‍ය බොහෝ කුසල කර්මයන් ඇවිසින් මේ වෙනට කරගෙන ඇති බව අපි කවුරුත් දන්නවා. ඉතින් මේ අපි කරන්නා වූ ධර්ම දානමය පින්කම් හේතුවෙන් නැත්නම් අතිවන්නා වූ කුසල් ඇද්ද ඒ වගේම අද මේ අපි සියලු දෙනා මේ ධර්ම ශ්‍රවණය කිරීම නිසා ඇති වූ මේ ලෝකේ පුරාසින සියලු දෙනාගේ කුසල් සිත්තුලින් යුතුවම අපි එතුමියට ඒ කුසල අනුමෝදනා කර සිටිමු. එතුමිය ඒ ප්‍රාර්ථනා කරන ආකාරයටම ඒ තව කිම්ස ඒ දිව්‍ය ලෝකේ ඉදීම සඳහා හේතුවක් වෙන ලෙස. හොඳයි. එහෙනම් කල්‍යාණ මිත්‍රයනි දැන් මෙතෙන් පටන් අපි සූදානම් වෙන්නේ අද දවසේදී ඇති මහා නාම සූත්‍ර දේශනාවට සවන් දීමටයි. දේශනාවෙන් අනුතරව කල්‍යාණ මිත්‍රයන් ටික වෙලාවක් වෙලා ඉන්න කැමති නම් අපිට පුළුවන් සාකච්ඡා කරන්න. ඉතින් මම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට ආරාධනා කරනවා සාකච්ඡාව සම්බන්ධ කරන්න කැමති කෙනෙක් ඉන්නවා. පූජ්‍යපාද දැල්ලියවල බුද්ධ රක්ෂිත ස්වාමීන් වහන්සේ වසංගල මේලා දීපු තියෙනවා අපිට ඒ සදාගත දේශනාව පැහැදිලි කර දීම සඳහා. ඉතින් මම ඉතාම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට පල්ගේ මේ වෙන ජයන්ත මහත්මයා මෙතන ඉඳන් සාකච්ඡා මෙහෙම කරනවා. නැහැ හැමදාම අපි මයි අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි අපි දැන් කාලෙ ලැබී තියෙන්නේ අද දවසේ නිමිත සාකච්ඡාව ආරම්භ කරන්නයි. අසුතෝරගස් මාස්තුකාව වන මහානාම සූත්‍රය ඇතුළු කොටගෙන ඒ සාකච්ඡාව පිළිබඳව අපි ඉතාමත්ම ගෞරව ඉතාමත්ම ගෞරවයෙන් ජපානවද ආරාධනා කර සිටිනවා. පූජිපාද ජරිවල බුද්ධ රක්ෂිත ස්වාමීන් වහන්සේට අදට නිමිත දේශනාව ආරම්භ කරන්න කියලා තමයි ස්වාමීන් වහන්සේ. කරන සම්මේ සිදු දෙනාට දුන්න අද දිනේදී නියමිත ධර්ම දේශනාව සිද්ධ කිරීම සඳහා අපේ සූදානම් වෙන නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමස්කාර වේවා බුදු ගුණක සමදා බුදු ජී සරණ යමි නමස්ක සක්කාරේවා දම්රුවනක සැමදා සදහම් සරණයම් නමස්කාරේවා සංගරුවනක සැමදා මහා සංඝ සරණයම් නමස්කාරේවා තුනුරුවනක සැමදා තිසරණ සරණයම් සාදු සාදු සාදු. ජිනීවා බෞද්ධ විහාරාධිපති ධර්මාචාර්ය අති ගෞරවනීය නම කියන්ට අවසරයි හාල්යාලේ විමලරත්න අති ගෞරවනීය අපගේ ලොකු නාමුදුරන් වහන්සේගෙන් පාද නමස්කාර සියලුක අවසරයි. ඒ වගේම අපේ දනවත් මෙතුමනි, ඒ වගේම ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වෙන අපේ සියලුම ධර්මීය ශ්‍රවණය කිරීමට කැමති පින්වත්නි. අද විශේෂයෙන් මේ වැඩසටහනේ විශාල ආර්ථයක් අපි දකිනවා. ඒ තමයි ධර්මස්ත්‍රී අපේ මෙතුමන්ගේ දයාබල මවතුමිය ඇගේ ජන්ම දිනෙන් කරලා ඇයට ආශිර්වාද කෙරෙන නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීම කියන මේ කාරණා ඉදිරිපත් ලබාගෙන ඒ මෞතුමියට ආශිර්වාද කිරීම උදෙසා සංවිධානය කරපු ධර්ම දේශනාවක් හැටියට වැඩසටහනක් හැටියට මේ අවස්ථාව අපිට සලකන්න පුළුවන්කම ලැබෙනවා. අපි ගෞරවනීය අපගේ ලොකු ආමඳුරන් වහන්සේ අපේ මෞතුමිය පිළිබඳව විශාල විග්‍රහයක් හා ඒ මෞතුමියගේ පින වටිනාකම, ඒ වගේම මේ දහම් හමුවේ පින වටිනාකම, පස්සේ ධර්මශ්‍රී මෙතුමාගේ සේවය, නිත්‍යානම් ආදී කරමින් අනුශාසනා කරමින් පිරි ධර්මයේ අධ්‍යයන කරමින් ඒ මෞතුමියට ආශිර්වාද කරන්නට යෙදෙනවා. මේ ධර්ම දේශනාව ආරම්භයේදී අපි මෞතුමියට නිදුක් නිරෝගී චිරජීවන ආයුරෝග්‍ය සම්පන්නිය දවදා වහන්සේගේ පිළිතුරු ශ්‍රී මහා බෝධි පිළිතුරට නිරතුරුවම ලැබේවා කියන ආශිර්වාදය ආශිංසනය කරමින් ධර්ම දේශනාව ආරම්භ කරනවා. ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වෙන සියලුම පින්වතුන්ට ධර්ම අවබෝධයේ පිණිස ජීවිතේ ශාන්තිය සැනසීම පිණිස මේ ධර්ම දේශනාව දිවහරු වේවා කියන ආශිංසනයත් කරමු. අද අපි සාකච්ඡාවට භාජනය කිරීමට බලාපොරොත්තු වෙන සූත්‍ර දේශනාව මහානාම සූත්‍ර දේශනාව සංයුතනිකාය මහා වග්ගයේ සූත්‍රපත්ති කාණ්ඩයේ දැක්වෙන මහානාම ශාක්‍ය ආරමුණු කරලා දේශනා කරපු වටිනා සූත්‍ර දේශනාවක් තමයි අද දිනේදී අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍ර දේශනාව මාතෘකා කොට ගැනීම සඳහා හේතු වාසනා වුණේ අපේ ධර්මශ්‍රී මෙතුමාගේ දයාබර මෞතුමින්. ඒ කර්ම පදනම් කරගෙනමයි මේ සූත්‍ර දේශනාව මේ පින්තුන් විසින් මාතෘකා හැටියට ඉදිරිපත් කරන්න තියෙන්නේ. ඇත්තටම අපි මේ දේශනාවේ අහලා තියෙනවා මෙන්න පාඩයක් අපි හැමෝම දන්න දෙයක්. ධම්මෝ හවේ රක්ෂති ධම්මචාරී කියලා. ධර්මී නැතිරෙන කෙනා ධර්මී විසින් ආරක්ෂා කරනවා. කොහොමද මේ ධර්මී නැතිරෙන කෙනා ධර්මී විසින් ආරක්ෂා කරන්නේ? මේ දුගතින් ගච්ඡති ධම්මචාරී. කවදාවත් මේ ධර්මී නැතිරෙන කෙනා දුගතින් යන්නේ ධර්මානුකූල ගුණ ධර්මයන් දියුණු කරන ධර්මක දේවතා ජීවත් වෙන ධර්මය තුළින් ආලෝකමත් වෙන ධර්මය තුළින් උපනයන් වෙන පුණ්‍යති ශ්‍රාවකයා කුසලති ශ්‍රාවකයා නිවනට සිත්‍යදාගත් පින්වන්ත ශ්‍රාවකයෝ කවදාවත් දුගති යන්නේ ධර්මය තුළ ඇසිරෙන ශ්‍රාවකයාට ලැබෙන ප්‍රධානම එකම ආනිසංසය ශ්‍රේෂ්ඨම ආනිසංසය තමයි මෙන්න මේක. නැ දුගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයෙන් ඇසිරෙන කෙනා දුගති යන්නේ ඒක හරියට නැත්තම් මහන්තන් යථාර්ථ කාලය හරියට වැඩි කාලයක ඉහළම කුඩයක් වගේ දැස්සට කුඩයක් ඉහළපුවාම අපිව පෙනෙන්නේ ඒ වගේ ධර්මයේ තුළ ජීවත් වෙන කෙනාගේ ප්‍රකවරණය තමයි ඒ කෙනා හත්පසින් ආරක්ෂා වෙනවා දුගතියට සිත යොමු වෙන්නේ දුගතියට සිත යොමු වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ කෙනාගේ මේ ජීවිතයේ තුළ නිරන්තරයෙන්ම වැඩෙන්නේ සුගතියට අවශ්‍ය කරන සිතුවිලි සම්පරා සිතුවිලි චිත්තයන් නිවනට අවශ්‍ය කරන සිතුවිලි සම්පරා චිත්තයන් තමයි ඒයි තුළ නිරන්තරයෙන් පහළ වෙන්නේ. එයා ලෝකයේ තුළ ජීවත් වුණත් මොනවාගේ කටයුතු කරත් සමාජයේ තුළ ජීවත් වුණත් සමාජයත් එක්ක එකමුතු වෙලා කටයුතු කළත් ගුණධර්මයන් තුළ ජීවත් වෙන කෙනා තුළ නිරන්තරයෙන් මේ ධර්මීය කියන එකට ධර්මීය කියන එකට සම්බන්ධවමයි සිතුවිලි පහළ වෙන්නේ, චිත්ත පරම්පරා පහළ වෙන්නේ. ඒ වගේ අය මරණයෙන් මත්තේ සුගතිය තමයි යොමු වෙන්නේ. මරණින් මත්ත සිත්තේකත් මේ ජීවිතය තුළ උතුම් අරමුණක් කරාමයි, උතුම් කෙලවරක් කරාමයි පමුණුවන්නේ. ඒක ධර්මයේ තුළ ඉන්න කෙනාට ලැබෙන මේ ආරක්ෂාව ලැබෙන්නේ කොහොමද කියන එක ඉතාමත් මනමින් පැහැදිලි කරන සූත්‍රයක් ඇතුළත අපිට මේ මහා නාම සූත්‍රයේ සලකන්නට පුළුවන්කම ලැබෙනවා. ධර්මයෙන් හැසිරෙනවා නමුත් අපි මේ ලෝකෙත් එක්ක ජීවත් වෙනවා. මේ ලෝකෙත් එක්ක ජීවත් වෙනකොට අපේ හිත විහිසටපත් වෙනවා. මම කොච්චර ධර්මයෙන් හැසිරුණත් කොච්චර කුසල දාන වැඩවත් මොනතරම් ගුණ ධර්ම දේවන කරත් අනේ මම මේ කෑගහන විහිසෙන්ද කැවරෙන මේ විහිසකාරී ලෝකයක් එක්ක ජීවත් වෙනවා. දැන් වෙනවත් මේ වගේ දේවල් නිසා මම දුකේ තියෙනවා කියලා සමහර අයගේ හිතේ යම් යම් අසහනයක් ඇති වෙනවා. මම මේ කුසල වඩද්දිත් ඇයි මාව මේ විදිහට පෙළෙන්නේ? ඇයි මාව මේ විදිහට දෙවියන්ටපත් වෙන්නේ කියලා සමහරවගේ හිත තුළ නිරන්තරයෙන් මේ වගේ සිතුවිලිත් පහළ වෙලා ධර්මයක් එක්ක මේ මනස තුළ විශාල වෙනසක් ඇති වෙනවා. වඩන මාර්ගයේ පිළිබඳව ප්‍රීතියක් නැති වෙනවා. මෙන්න මේ කාරණාව පිළිබඳව අපිට තාමත් පැහැදිලි කරගන්න පුළුවන් වටිනා සූත්‍රයක් මහා නාම සූත්‍රය. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ශාක්‍යයන්ගේ නිග්‍රහධාරාවේ ශාක්‍යයන් විසින් ඉදිරි කරලා දෙන්න භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශාසනයට පූජා කරපු නිග්‍රහධාරාවේ තමයි භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ. එදා මේ ශාක්‍යයන්ගේ මහා නාම කියන යුවරජුරු බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ආවා. හැරිලා ඇවිල්ලා වන්දනාමාන කරලා පැත්තකින් ඉඳගත්තා. පැත්තෙන් ඉඳගෙන බුදුරජාණන් වහන්සේට එතුමාගේ සිතේ ඇතිවෙච්ච සංකල්පයක් පිළිබඳව සිතුවිල්ලක් පිළිබඳව මෙන්න මෙහෙම පැහැදිලි කරනවා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මේ කපිල වස්තුව කියලා කියන්නේ හරි සත්‍රේ කෝටන ඒකංච මේ කපිල වස්තුව කියලා කියන්නේ බොහොම සත්‍රීකූතන ඒවගේම සියල්ලෙන් සමෘද්ධිමත්වූතන ඒවගේම බොහෝ ජනයාගෙන් ජනසිච්චතන ඒවගේම නොයෙකුත් ආකාරයේ කටයුතු වලින් පිරිච්චතන මනුෂ්‍ය වාසයෙන් බහුලයි සත්‍රීක බවින් බහුලයි ශ්‍රේෂ්ඨූතන ශ්‍රේෂ්ඨූ ප්‍රදේශය ස්වාමීනි මින් නදී නගරයක ජීවත් වෙන මම සමහර අවස්ථාවල සිත වඩන භික්ෂුන් වහන්සේලා හම්බෙනවා. ඔබ වහන්සේ මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. සිත දියුණු කරන භික්ෂුන් වහන්සේලා මුණ ගැහෙනවා. උන්වහන්සේලා කෙරෙහි හිත පහදවාගෙන ධර්මයේ ශ්‍රවණය කරමින් ධර්මයේ තුල සිත පිහිටවමින් සිත නිවාගන්න ඒ විදිහට මම කටයුතු කරමින් ඉඳවා. හැබැයි ස්වාමීනි යම් වෙලාවක මම ඒ ස්වාමීන් වහන්සේලාගෙන් ඉවත් වෙලා නැවතත් මේ ජනකීර්ණ වූ ඒ වගේම නොයෙකුත් සත්‍රේක වූ සමෘද්ධිමත් වූ මේ නගරේ නැවත ආපුවාම ස්වාමීනි භන්තේ නැති හත්තිනා සමාගච්ඡාමි. ස්වාමීන් මේ විසිරිච්ච සිත්තේ බ්‍රමන්ත සිත්තේ ගැස්සුණු සිත්තේ හස්තින් සමීපයට මම යන්නම. ඇත්තුන් ගාවට මට යන්න සිද්ධ වෙනවා. ඒ වගේම ධන්තේනති අස්සේ සමාගච්ඡාමි. ස්වාමීන් බුදුරජාණන් වහන්සේ මේ සිත කැළඹුණු අචයන් ගාවට මට යන්න වෙනවා. ධන්තේනති රතේන සමාගච්ඡාමි. මේ ව්‍යාකූල රත සමග මේ ගේ යනවා මෙහෙ යනවා දැන් අපි තුනක් නගරයකට ගියපුවම වාහන ශබ්ද එහාට මෙහාට යන ආකාරය ඒ වගේම තෙරපෙන විදිය මේ වගේ දේවල් දකිනකොට තෙරපුණක් නැතත් ඒ දර්ශනය තුළින් අපේ සිත තුළ විශාල විසිරීමක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් මේ වාහනවල නිකුත් වෙන වර්තමානයේ තියෙන ශබ්දත් එක්ක මනසේ විශාල ක්‍රීඩනයක් ඇති වෙනවා. ස්වාමීන් වහන්සේ මේ මහානම ශාක්‍යයක් වෙන ස්වාමීන් මේ දෙහාට මෙහාට යන මේ රත නිසා මේ සිත වේගයෙන් චලනය වෙනවා. මට මාවම භ්‍රමණය කරගන්න බැරි වෙනවා. ඒ වගේම බන්තේන පිටකටේන සමාගච්ඡා මේ දෙහාට මෙහාට යන කරත්තත් එක්ක මට එකතු වෙන්න වෙනවා. ඒ වගේම බන්තේන පිටුරේන සමාගච්ඡා මේ විවිධ මිනිස්සුත් එක්ක මට එකතු වෙන්න වෙනවා. මෙතන මේ හැම එකටම දීලා තියෙන විශේෂණය තමයි බන්ති වෙන පිළිචලන. බන්ති වෙන පිළිචලන කියන්නේ විපිරිච්ච, විතුරුණු, නිකන් කාල ගෝත්‍රය. ඒ වගේම කලකෝලාහලය. මේ විපිරිච්ච පිට ඇති මිනිස් රටකට මාත යද්දි වෙනවා. ඉතින් මේ කියනකොට මේ පින්වතුන්ට පැහැදිලි වෙනවා ඇති මේ අපි මොන කරන් සිත නිවාගෙන කටයුතු කරත් අපි යම් ඒ ස්ථානින් අතමිදල අපි ඒ සංකල්පින් විත මුදවල නැවත අපි ජීවත් වෙන ලෝකයට විත යොදවුවා මේක කොච්චර වේගයෙන් සැලෙනවද කියන එක මේ පින්වතුන්ට පැහැදිලි ඇති. ඒ මහානාම ශාක්‍යයන් කියන්නේ තේරම තමයි මේ මිනිස්සු එක්ක වැඩ කරන හිත සංසිඳවාගෙන නැවත මිනිස් අතරට ගියපුවාම ඒ වගේම මේ වගේ විවිධ සත්වයන් අතරට ගියපුවාම මේ නගරයට ගියපුවාම නැවත මාගේ එක්ක වේගින් චලන වෙනවා. වේගින් මේ ඒවත් එක්ක නම වෙනවා. ස්වාමීනි මට මම කවුද කියලා හොයාගන්න බැරි වෙනවා. මම මුලා වෙනවා. මුලාවෙන් මුලාවට පත් වෙනවා. මට සිහිය පිටවා ගන්න බැරි වෙනවා. ඒ වගේම මම කරන්නේ මොකද්ද කියන එක මට තේරුම් ගන්නට බැරි වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ සමාජයේ මානසිකත්වයේ පිළිබඳව මේ අපේ මහානාම ශාස්ත්‍රය ඉතාමත් පැහැදිලිව මේ බාහිර ලෝකයට ගියපුවාම එයාගේ සිත්තේ ඇතිවන විසිරීම සම්බන්ධව ඉතාම ලස්සන පිළිමය ප්‍රකාශයක් කරනවා. ධර්මයේ තුල හිත පිටව ගන්න බැරි වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිළිබඳව මට මෙනෙහි කරගන්න බැරි වෙනවා කියලා කියනවා. භගවන්තන් ආරම්භ සති මුත්තති භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පිළිපදපු සතිය මට සිහිතවා ගන්න බැරුව නොලාවටපත් වෙනවා. ඒ වගේම මොක්කට ධම්මං ආරබ්ධ සති ධර්මයේ කෙරෙහි පිහිටවා ගත්ත සතිය සිහිය මට පිහිටවා ගන්න බැරි වෙනවා. සංඝයාසුරේ මට සිහිය පිහිටවා ගන්න බැරි වෙනවා. ස්වාමීන් මෙන්න මේ වෙලාවට මගේ හිත වේගින් සැලෙනවා. ස්වාමීන් මට ප්‍රශ්නයක් තියෙනවා. එමන් මිදහන් සමේ කාලං කරේ කා මයං ගති කෝබි සම්ප්‍රායෝති ස්වාමීන් මෙන්න මේ වෙලාවට මම බැරි වෙලාවක් මරණයට පත් වුණොත් මගේ ඊළඟ ගැටේ මොන වගේ එකක් වේද කියලා මගේ හිතේ මෙන්න මේ පොඩි තිගැස්සීමක් තියෙනවා. පොඩි චලනයක් තියෙනවා කියලා මහානාම ශාස්ත්‍රය කියනවා. මේක අපිටත් හොඳ ගැළපෙන දෙයක්. ධර්මයේ දේම කරත් ඔච්චර මොන වගේ දේවල් කරත් මේ ලෝකයේත් එක්ක අපි කටයුතු කරන්න ගේපම වේගයෙන් සිත විසිරෙනවා. වේගයෙන් සිත කලබල වෙනවා. දැන් පොච්චර විතර දැම්පත් කරගෙන හිටිය සමහර අවස්ථාවල දරුවන්ගේ මුණු බුරන්ගේ කටයුතු සම්බන්ධ වෙන දීපුවාම ඒ දරුවන්ගේ මුණු බුරන්ගේ ආකල්ප නැවත නිවැරදි කරන්නට ගේන්න දීපුවාම විශාල වෙනසකට පත් වෙනවා. ස්වාමියාගේ හෝ වේවා, බිරිඳගේ හෝ වේවා, කාගේ හෝ වේවා, අපිත් එක්ක ජීවත් වෙන අනිත් අයගේ සිත නිදතන පිළිතුරන්න දීපුවාම සමහර අවස්ථාවල විශාල පීඩනයක් අපේ සිත් තුළ ඇති වෙනවා. අපිට අපි ධර්මයේ තුල ඉන්න කෙනෙක්ද කියන එකත් අපිට මෙන්න කරගන්න බැරි වෙනවා. මෙන්න මේ වගේ තත්ත්වයක් මහානාම ශාක්‍යයට සැපයලා තියෙනවා. කොච්චර ධර්මයේ දේනු කරත් එකිනෙකට දැක්සත් බාහිර ලෝකෙට ගියපුවාම මෙච්චර වේදන් පිටුස වෙනවා. බුදු ධම්ම සංගයෙන් කිනුරෙන් කෙරෙහි විසිත ගන්න බැරි වෙනවා. ස්වාමීන් ඒ වගේ වෙලාවක මරණයටපත් වුණු මට මොකද සිද්ධ වෙන්නේ කියන කයි දෙකම ප්‍රශ්නයක් ඇතුළත ගන්න. බුදුරජාණන් වහන්සේ බලන්නේ මේ ශ්‍රාවකයව නිර්භීත කරන විදිහ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහාබායි මහානාම. මහානාම බය වෙන්නේපා. මහාබායි මහානාම. මහානාම බය වෙන්නේපා. කවදාවත් අපාපකන්තේ මරණං භවිෂ්‍යති. අපාපිකා කාලක්ෂේය කාලංක්ෂේය. කවදාවත් මේ ඔබගේ මරණය පාපකාරීකක් වෙන්නේ ඔබගේ කලරේ කිරීම පාපකාරීකක් වෙන්නේ. ඒ කියන්නේ අයහපත් වූ මරණයක් බවට ඔබේ මරණය පත් වෙන්නේ. මහා නාම ඔබ දීර්ඝ කාලයක් තිස්සේ ධර්මයේ තුල දියුණු වෙන කෙනෙක්. මෙන්න මේ හේතුව නිසා මහා නාම කවදාවත් ඔබේ මරණය කියන එක කවදාවත් පෞකාරයකට පාපීයකක් අයහපත් එකක් බවට පත් වෙන්නේ නැහැ. මහා නාම යම් කිසි කෙනෙක් දීර්ඝ කාලයක් පුරාවට මෙන්න මේ කර්ම පහ ප්‍රගුණ කරනවා නම් ඒ ප්‍රගුණ කරන කෙනා තුළ ඒ ප්‍රගුණ කරන කෙනාගේ මරණය පාපකාරීකක් බවට පත් වෙන්නේ නැහැ කියලා කියනවා. පළවෙනි කාරණාව තමයි ආ දීර්ඝ කාලයක් සද්ධාව තුළ සිට පුහුණු කරපු කෙනෙක්. ඒ වගේම දීර්ඝ කාලයක් සීලය තුළ ඉඳහිට පුරුදු කරපු කෙනෙක්. ඒ වගේම දීර්ඝ කාලයක් භෞතික බවසිත පුරුදු කරපු කෙනෙක්. සුතමී ඥානෙ ඒ වගේම ධර්මාව බෝධය ලබා ගන්න සිත මෙහෙවපු කෙනෙක්. දීර්ඝ කාලයක් ඡාගේ ප්‍රගුණ කරපු කෙනෙක්. අතහැරීම දේන කරපු කෙනෙක්. දීර්ඝ කාලයක් ප්‍රඥාව භාවිත කරපු කෙනෙක්, මනෙන් භාවිත කරපු කෙනෙක්. මෙන්න මේ වගේ කෙනෙක් ලෝකේ ඉන්නවා නම් ඒ කියන්නේ ශ්‍රද්ධාව, සීලය, ඒ වගේම සුතය, ඒ වගේම මේ ත්‍යාගය, ප්‍රඥාව කියන මෙන්න මේ කරුණු පහ කෙනෙක් සමාජයේ ජීවිතය තුළ දියුණු කිරීම කරගන්නවා නම් කරගෙන ඉන්නවා නම් කාලයක් තිස්සේ දියුණු කරා නම් එයාගේ මරණය පාපකාරීකක් වෙන්නේ නැහැ කියනවා. හරි ලස්සන කතාවක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මේ කය පිළිබඳව හොඳ ලස්සන විග්‍රහයක් බුදු පියාණන් වහන්සේ කරනවා. යම්කිසි ආකාරයක මේ කයක් තියෙනවා නම් ඒ කය රූපී. රූපී කියලා කියන්නේ මේ රූපකේති රූපං කියලා කියන්නේ කියන්නේ රූප නිවෙනවා, කැඩෙනවා, බිඳෙනවා කියන අර්ථයෙන් තමයි අපි රූපේට රූපේ කියලා කියන්නේ. යම් රූපයක් කියලා අපි සිතාගෙන ඉන්නව යම් මාත්‍රයක් සංඥාවක් තිබෙනවා නම් ඒ සංඥාව හෝ සංඥා මාත්‍රය හෝ කුමක් හෝ වේවා මේ රූපේ සදනම් කරගත් අරමුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රූපේ කියන එක මොහොතක් මොහොතක් පාසා කැඩෙනවා බිඳෙනවා. මේ කැඩෙන බිඳෙන වූ රූපී ස්වභාවයක් ඇති මේ කය ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ ධාතුන් මහා භූතිකෝ සතර මහා භූතයන්ගෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් හටගත්තා වූ යම් මේ කයක් වේද ලක්ෂණ ටික මතක තියාගන්න. පළවෙනි එක තමයි රූපී කියන්නේ කැඩෙනවා බිඳෙනවා කියන අර්ථයෙන් රූපේ කියලා කියනවා මේ කය රූපයෙන් යුක්තයි, රූපී ධරෙන් යුක්තයි. ඒ වගේ මේ කයේ තියෙන අනිත් ලක්ෂණය තමයි චාතුර් මහා භූතිකෝ සතර මහා භූතයන්ගෙන් හටගත්තා වූ දෙයක්. කඩ ගැතිය, ගලන ගැතිය, හමන ගැතිය, ඒ වගේ මිනිසුන් ගැතිය කියන මේ ස්වභාවයන්ගෙන් සමූපේක ස්වභාවයන්ගෙන් හටගත්තා වූ කය චතුර් මහා භූත භූතයන්ගෙන් සතර මහා භූතයන්ගෙන් හටගත්තා වූ කය. ඒ වගේ මාතා පිටික සම්භවය මේ කයේ තියෙන ඊළඟ ලක්ෂණය තමයි අම්මා තාත්තාගෙන් සම්භවය වෙන එක. අපි කොච්චර මේ කය උදම් වෙනවද, මේ කය නිෂ්පන්න වෙලා තියෙන නිෂ්පත්තිය ලබලා තියෙන්නේ මේ කය කියන සම්මතයට. මේ කය යම් දවසක පැනෙන්නේ මවගේ පියාගේ එකතු වීම මත. එතකොට අම්මා තාත්තා නිසා තමයි මේ රූප කායේ සම්භවය සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේක තමයි මේ කයේ නිවිලඳ ලක්ෂණ කැඩෙනවා බිඳෙනවා කියන අර්ථයෙන් රූපී භාවයෙන් යුක්තයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් යුක්තයි. ඒ වගේම මේ කය අම්මා තාත්තාගෙන් හටගත් අවුදයක්. මොකද මේක මේ මෙනෙහි කිරීම තුළින් අපේ සිත තුළ කයට අනුව සිහිනුවන දියුණු වෙලා ඒ මොහොතේදී පවා ඔබ තුළ වැඩෙන කායානුපස්සනාවයි. ඒ නිසා මේ කරුණු කායානුපස්සතිය වාසය කරනකොට ඔබට ගොඩාක් වැදගත් වේවි. ඒ වගේම ඕදන කුම්මාප්පේ ප්‍රචයෝ මේ කය වැඩිලා තියෙන්නේ අපිටත් බ්‍රහ්මාදු පිළිවෙලින්. අපි මේවා කොච්චර මේ අඟපත අසගදා අපි කොච්චර මේ කය පිළිබඳව උදන් වෙනවා. අපි සතුටින් මේ කය පිළිබඳව වර්ණනා කළා. අපි මොන ආකාරයෙන් කටයුතු කරත් ඔබ කල්පනා කරලා බලන්න. ඔබේ මේ වෙනකොට ඔබ ඔබේ කය කියලා සිතාගෙන සිටින ඔය වැඩිලා තියෙන කය දිහා ඔබ අවබෝධයෙන් බැලුවොත් මෙතර කලින් කය පෝෂණය වෙලා තියෙන ඔබගත් බ්‍රහ්මාදු පිළිවෙලට පිහිටදේ. ඒවා නිසා තමයි ඔබේ කය මේ මොහොත වෙනකොටත් වර්ධනය වෙලා තියෙන්නේ. යම් මොහොතක මේ වාත්මහල පින් අපි ගැනීම අතහැරියොත් දවසක් ජීවත් වෙවි, දෙකක් ජීවත් වෙවි, තුනක් ජීවත් වෙවි, උපරිම ප්‍රති දෙකක් උපරිම ජීවත් වෙවි. එතනින් එහා මේ වාත්මහල පින් නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. කියන්නේ ආහාරයක් නැතුව මේ ජීවිතේට පැවැත්මක් නෑ. ඒත් මේ උපන්දාපත මව කිරවල ඉඳන් මේ දක්වාම මේ ජීවිතේ මේ වැඩිලා තියෙන්නේ අපි ගත්ත ආහාර පාන නිසාමයි. මේ කාය ගැන මේ කතා කරන්නේ මානස ගැන නෙමෙයි. මේ කායික වශයෙන් යම් දේනුවක් ලැබනවා නම් කය තුළ යම් වර්ධනයක් කියනවා නම් ඒවා මේ ජීවිතය තුළ සකස් වෙලා වර්ධනය වෙලා තියෙන්නේ මේ බස්පාදු පින් නිසා. ඒකම ඇත්තටම එක පැත්තකින් බලනකොට මේ අපිට මේ කය පිළිබඳව අපි මේ ලොකුට විතාදින් ගන්නට දැන නිකන් මා අමුතු පිටලැජ්ජාවක් ඇති වෙනවා. අනේ ඇත්තට මේක මෙහෙම දෙයක් නෙමෙයි කියලා. එතන මුලින් සඳහන් කරන මේ කය පිළිබඳව මේ කියන මේ වචන ටික හරිය වටිනවා. මේ සූත්‍රය උගන්වන මේ කය රූපේ ඒ කියන්නේ කැඩෙනවා බිඳෙනවා ධාතු මහා භූතික සතර මහා භූතයන් තයිති මාතා පෙත්තික සම්භවෝ මෞපියංගෙන් සම්භවයේ උදය ඒ වගේම ඕතන කුම්මා සූත්‍රයෝ බාත්මාදු පින් වලින් වර්ධනය වෙච්ච දෙය. ඒ වගේම අනිච්ච වෙනස් වෙන ස්වභාවය ඒ වගේම අනිච්චාර්ධන පරිමර්ධන භේදන විද්වන්තන ධම්මෝ. එතන කියන්නේ වෙනස් වෙන ඒ වගේම පිළීම් වලින් පිරිනැදීම් වලින් බිඳීම් වලින් වෙනස් වෙන ස්වරූපයෙන් යුක්ත ධර්මයක්. ලස්සනයි ඒක. අනිත්‍යයි වෙනස් වෙන සුළු දෙයක්. ඒ වගේම මේ කය පිළීම් පිරිනැදීම් වලින් වර්ධනය වෙච්ච දෙයක්. ඒ වගේම බිඳීම් විනාශ වීම වලින් යුක්ත ස්වභාවයක් තියෙන දෙයක් මේ කය කියලා කියන්නේ. මෙන්න මේ කය. දැන් බලන්න මේ කය පිළිබඳව දුන්න විශේෂණික කොච්චර ලස්සනයිද කියලා. කයට අනුව සිහිනුවන දියුණු කරන ඕනෑම කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා. මේ වචන ටික පාවිච්චි කරලා කායානුපස්සනාව මනෙන් තමගේ සිත තුළ යම් කිසි ආකාරයක ක්‍රමයකට දියුණු කිරීම කරගන්න. හරිම ලස්සනයි මේ කය පිළිබඳව දේවල් කියන විග්‍රහය. ඒතර බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ කය පිළිබඳව විග්‍රහයක් කරලා උන්වහන්සේ දේශනා කරන මෙන්න මේ කය මේ ඇති වෙලා නැති වෙලා යන ඒ වගේම චතුරු මහා භූතයන්ගෙන් හටගත් අම්මා තාත්තාගෙන් සම්භාය වන බ්‍රහ්මාලෝකින් වලින් වර්ධනය වන වෙනස් වන ඉලුවින් පිරිනැදීම් වලින් ඒ වගේම හැඩගැන්වීම වලින් ඒ වගේම බිඳීම් විනාශ වීම යන ධර්මයන්ගෙන් යුක්ත මේ යම් කයක් වේද මේ කය යම් කාලයකදී කාකාවක් හදන්ති කපුට කනවා. කපුට වුණත් කන්න පුළුවන්. මොකද මේ කය මේ ඕනම අවස්ථාවක කපුටන් තුනක් විනාශ කරලා දාන්න පුළුවන්. කපුටන් විසින් හෝ මේක අනිවාර්යයෙන්ම කාදවනවා. විද්‍යාව කාදන් දෙක විදුලීනියන් විසින් හෝ මේකේ තියෙන මේ ඇටමස් ලේ නහර සියල්ලම විකලිතා මේක රත්යේ විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කුලලාව කාදන් දෙක කුලලා කියලා කියන්නේ පාළි මුකුස්මට. ඉකුස්තෝ හෝ මේකේ කාලා දානවා. ඉතිස්තෝ හරි මේ වගේ තියෙන මේ ඇටම් මේ මාස්ටර්ලේ නහර මේව යදලා දාන මේව කන්න පුළුවන්කම තියෙනවා. තුනකාවක් ආදන්ති බලකරි කරනවා. එවැදින සිංගාලාවා කාදාන් කියන්නේ සිංගාලේ වචනේ නිවල්ම හෝ කරනවා. විරිධාවා පානක ජාතක කාදාන් කියන්නේ මොකෙක්කාරි යම් කිසි ආකාරව ප්‍රාණියක් වෙනවා නම් යම් ආකාරව ප්‍රාණියෝ මේ කය විනාශ කරලා දානවා. ඒ ප්‍රාණියට මේ කය මොහොතින් විනාශ කරලා දාන්න පුළුවන්. ඒක එච්චර දෙයක් නෙමෙයි මේ සත්තුන්ට. කාලයක් යනකොට මේ කය අර මේ අතිරන් වශයෙන් කය පතරින් අධිස්සෙත්ති සුද්ධෝ අපේත විඥාන නිරත්තම කලින් ගන්න කියන වගේ උදාහරණතාවට අනුව විඥානෙ මෙතනින් යම් කිසි දවසක බැහැරවන දවසක මේ කය හරියට දිරච්ච මේ දර කැලක් වගේ අපි මහා පුලේ අතහැරලා දැම්මම ඊළඟට මේ කයයි තියෙන්නේ මේ අපි හිතාගෙන හිටියේ අයි තියෙන්නේ ඊළඟට මේ කැලවල ඉන්න සත්තුන්ටයි පණුවන්ටයි තමයි ඒ කයයි තියෙන්නේ. ඒක වෙන කයක් මේක වේදින් ක්ෂය වෙලා යනවා වේදින් දිරලා යනවා ඒ වගේ කයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කයට එහෙම දෙයක් වුණත් කය මෙච්චර වේගෙන් විනාශ වෙලා ගියා. අනිකුත් සත්‍යයන්ට මේ කය විනාශ කරන්න පුළුවන්කම ලැබුණා. දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රගුණ කරන ලද ශ්‍රද්ධාව ඇති අයට එවැදීම දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රගුණ කරන ලද සීලය ඇති අයට දීර්ඝ කාලයක් තිස්සේ දියුණු කරන ලද ත්‍රිපය ධර්ම ඥානීය බව ප්‍රසභාව ඇති අයට දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රගුණ කරන ලද ආගලපේරීම දිනු කරපොයක දීර්ඝ කාලයක් සිටේ ප්‍රගුණ කරන ලද ප්‍රඥාව ඇති අයට එයාලාගේ මේ උතුම් සිත උද්දගාමී හෝ විශේෂ ගාමී ඒ සිත උඩ පැත්තට යොමු වෙනු විශේෂ ගමනක් කරා යොමු වෙනු ඒකල කියන්නේ ඒ සිත නිර්වාණ සංඛ්‍යාත මාර්ගඵල සංඛ්‍යාත එවැනි සුගති සංඛ්‍යාත මේ වගේ ලෝක ඒ වගේ මේ වගේ උතුම් ඵල අරමුණු කරගෙන වැඩ කරන එහෙම නැතුව දුගතිය අකුසලය සතර වගේ දේවල් පදනම් කරගෙන ඒ චිත්තයෙන් වැඩ කරන්නේ නැහැ. ඒ චිත්තයන් අකුසෙන්නේම සතරට යොමු වන සුගතිය පදනම් කරගෙන ඒ වගේම නිවන පදනම් කරගෙන සිතසල දියුණු වෙන මානසික ගුණධර්ම පදනම් කරගෙන සිතේ සුත්තලේ පදනම් කරගෙනමයි නැවත නැවතත් ඒ උතුම් ගුණධර්ම දිනන ලබන්නේ එනිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන උදාමස් පැහැදිලිව විවිධ වෙනස්කම් ඇති අනිත්‍ය වූ මේ කය වෙනස් වෙනා ගිය දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රද්ධාව සීලය සුතේචාගේ ප්‍රඥාව කියන මෙන්න මේ උතුම් ගුණධර්ම පහ මේවට අපි කියනවා ශ්‍රේක බල ධර්ම කියලා. ඒ කියන්නේ නිවන් මාර්ගයේ විත්මන පුද්ගලයන් විසින් දේවුණු කල යුතු ශ්‍රේෂ්ඨ මාර්ග ශ්‍රේෂ්ඨ ගුණයන් හැටියට අපි මේ ශ්‍රද්ධා සීල සුතචාග ප්‍රඥා කියන මේ පහ අපි හඳුන්වනු ලබනු. ඒක නිවන වෙනුවෙන් සිත දියුණු කරන කෙනෙක් තුළ වැඩි වූ ධර්ම පහ නිතාමත් හිතින් අපි මේකේ අර්ථය සාකච්ඡා කරමු. මේ මොහොතේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සාමු මොකද්ද මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ? සතාගතයන් වහන්සේ කෙරෙහි තියෙන උන්වහන්සේගේ අවබෝධය කෙරෙහි තියෙන පැහැදීම ඒක ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා ශ්‍රද්ධා ඉන්ද්‍රිය ශ්‍රද්ධා බලයක් බවට පත් වෙලා ඒක නිවන පිණිස අවශ්‍ය කරන සම්බෝධිපාක්ෂික ධර්මයක් ලෙස දියුණු වී ගමන් කරනවා. හැබැයි ආරම්භ වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අල්ප මාත්‍ර ශ්‍රද්ධාවක් මතපත් ප්‍රේමයක් පැහැදීමක් මත පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි ඇතිවන්නා වූ පැහැදීමමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ මොහොතේ යෑමෙන් තමයි මේ ශ්‍රද්ධාව වර්ධනය වෙමින් ගමන් කරන්නේ. එක තැනක සඳහන් වෙනවා ධර්ම දේශනාවක සූත්‍ර දේශනාවක් අපිට දකින්නට පුළුවන්කම ලැබුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට මේ රූපය අනිත්‍යයි කියලා ඒක පිළිගන්නවා නම් මේ රූපය දුකයි කියලා පිළිගන්නවා නම් මේ රූපේ මනෝමය මගේ ආත්මය නොවේ කියලා පිළිගන්නවා නම් වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කෙනෙක් පිළිගන්නවා නම් ඔහු තුල ශ්‍රද්ධාව තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැන අපිට ලාවට වගේ මතකයි එක්තරක් සූත්‍ර දේශනාවක තිබෙනවා. එතකොට බලන්න මේ බුද්ධ වචනය පිළිගැනීම. මොකද බුදුරජාණන් වහන්සේ තමයි ලෝකේ පහළ වෙලා මේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මේ ලක්ෂණ වශයෙන් පෙන්නලා ලෝක සත්‍යයට මේ ප්‍රඥාව මොහොතේ යන සත්‍යයක සිට පටන් ගන්න ධර්මයක් දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේම පමණයි. ස්තෝරිය තථාගතයන් වහන්සේගේ උතුම් ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය ආදී මේ ශ්‍රේෂ්ඨ ධර්මයන් ලෝකයට ප්‍රකාශ කරනකොට ලෝකයේ තුල ඉන්න පින්නති සත්‍ය ඒ ධර්මයන් තමා තුළින් අවබෝධ කරගෙන තමා තුළින් දකින තමා තුළම දිනු දිනු කරගෙන ඒ වාගේ ප්‍රතිඵල කරා ගමන් කරනවා. ඒතර ශ්‍රද්ධාව කියලා කියන්නේ පැහැදිලිවම තථාගතයන් වහන්සේ කෙරෙහි උනාසිරිය අවබෝධය කෙරෙහි කියන පැහැදීම ඉතාමත් පැහැදිලි රතන සූත්‍රයේ තියෙනවා. ධාතාවක් හයන් විරාධන් නම සම්පණීකං යදජ්ජජාත්ති මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ථිසින්ති ධම්පි ධම්මේ රතනම් පණීතං ඒතේන සත්‍යං ප්‍රත්‍යෝතු නිදාතාවෙන් කියලා කියන්නේ කයං දුක නැති කරන විරාගං විරාගය ඇති කරන අමත ඒ වගේම අමෘතයේ වහනේ වෙන කියන්නේ අමාගතිය අමරත වූ ගතිය වහනේ වෙන ඒ වගේම ප්‍රණීත වූ යම් නිවන ඉස්මතු කරවමින් සතාගතයන් වහන්සේ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ විසින් දේශනා කළා වූ යම් ධර්මයක් වේද දුක නැති කරන දුක ශේ කරන විරාගය ඇති කරන අමා මහ නිවන ඉස්මතු කරන ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ විසින් වදාළා වූ යම් ශ්‍රී සද්ධර්මයක් වේද ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට සමතල හැකි තවත් ධර්මයක් මේ ලෝකේ නැස්වා වුමය ඒක ධර්මීය ඇති උතුම් රාස්මියක් මැනික ඒ මැනික ආනුභාවයෙන් සෙත් වේවා කියලා තමයි ගාථාවෙන් කියන්නේ. එතකොට සැබෑලෙස ශ්‍රද්ධාවේ පිළිටපු ශ්‍රාවකයා දන්නවා තුනුරුවන් සරණ ගියපු ශ්‍රාවකයා දන්නවා දුක නැති කරන විරාගය ඇති කරන අමා මහ නිවන ලබා දෙන යම් ධර්මයක් වෙද්ද ඒ ධර්මයේ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ ධර්මයේ පමණයි කියලා. හිතේ සැනසීමක් ලබන්න පුළුවන් නිවීමක් ලබන්න පුළුවන් ශාන්තියක් ලබන්න පුළුවන් එකම ධර්මීය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණයි කියන එක එය ප්‍රත්‍යක්ෂ නුවණින් දැනගන්නවා. ඒතකොට මෙන්න මේ වගේ තථාගත ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීම, නොසෙල්ලෙන පැහැදීම ස්ථාවර වෙන්නේ නම් සෝතාපන්න ඵලයේදී, සෝතාපට්ටි ඵලයේදී, සෝවාන් මාර්ග ඵලයේදී නම් අපි මේ අවබෝධයක් එක්ක යන ගමනේදී අපිට මේ ජීවිතයේ තුල තථාගතයන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමවත් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. උන්වහන්සේගේ ධර්මයේ කිරී අවබෝධය කිරී අපි අවබෝධයෙන්ම පැහැදෙනු. එනිසා මේ ශ්‍රද්ධාව කියන්නේ අපිට වඩාත් වටිනවා. මේක තමයි පළවෙනි ලක්ෂණය. ධර්මයේ ආන්දාන්න පින්තුනේ ශ්‍රද්ධාව කියන්නේ වර්ධනය වෙනවා. ඒ වගේම සීලය කියලා කියන්නේ සමහර පින්තුන්ලා මේව විග්‍රහ කිරීමේදී කය වචනේ දෙකේදී සංවරය කියලා විග්‍රහ වෙනවා. නමුත් කය වචනේ කියන දෙක සංවර වීම තුළින් මේ ධර්ම මාර්ගයට අවශ්‍ය කරන බෝධිපාක්ෂික ධර්මයන් සම්පූර්ණ කිරීමක් වෙන්නේ නැහැ. කය වචනේ කියන දෙක සංවර කර ගැනීම තුළින් අපේ සංවර වීමේ සිටමයි. පිට සංවර කර ගැනීමෙන්මයි කය වචනේ කියන දෙක සංවර විය යුත්තේ. පිට සංවර නොවි රැක ගන්නා වූ කය වචනේ හරියට අර නීත්‍යක් යටතේ සකස් වෙන ජීවිතයක් වගේ. නමුත් ධර්මයේ කියලා උගන්වන්නේ මේ උතුම් සීලයක් ඇතිව බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ නීතියක් නෙවේ. සිතේ සංවර බවක් එක්ක ඇති වෙන සාමකාමී ජීවිතේ සාමකාමී පරිසරය. කෙනෙකු සිත සංවර වෙනකොට සිතත් එක්කම සිත තුළ මෛත්‍රී ආදී ගුණධර්ම දියුණු වෙනකොට එයා තුළ කයින් වචනින් සිදුවෙන අකුසල ධර්මයන් ඒ වගේම වැරදි වහා සංවර වෙලා යා සීලය තුළ નિરાයාසයෙන් උත්විතන. එනිසා මේ සීලේ ඉලක්කගත අරමුණ වෙන්නේ සිත සංවර කර ගැනීමමයි, සිත නිවා ගැනීමමයි, සිත අකුසලයන්ගේ මුදවා ගැනීමමයි. කෙනෙකුට තමගේ සිතේ ඇතිවන මාන්නය වළක්ව ගන්න බැරි නම් ඒ කෙනා මොන ආකාරයෙන් බොරුවෙන් වෙන්නලා හිටියා එයාට ඒ බොරුවෙන් වෙන්නේ මත එයාට ඒකින් යහපතක් වෙන්නේ නැහැ. මොකද යම්කිසි ආකාරයක සීලමය වශයෙන් අර සාමාන්‍ය බාහිර ආනිසංසයක් ලැබුණා අර මානසික වශයෙන් ඇතිවන්නව ගුණ ධර්මයන්ගේ දියුණුවක් ඇති වෙන්නේ. මොකද එයාට ඒක මාන්නයක් වෙන ප්‍රමණය මම බොරු කියන්නේ නෑ කියන එක එයා පාවිච්චි කරන්නේ මාන්නයක් වෙන ප්‍රමණය. හැබැයි සැබෑලෙස ධර්මය දියුණු කරන කෙනා ඒ මාන්නයන් නොනක්වාගෙන සිතත් සංවර කරගෙන ඒ වටිනාකම් ජීවිතය තුළ වර්ධනය කරගන්නවා. ඒක සීලය කියලා කියන්නේ සිතේ සංවර බව. සුපේ කියලා කියන්නේ ධර්ම අවබෝධය ධර්මඥානය. ධර්මයේ ශ්‍රවණය කිරීම බෞද්ධක බව සද්ධර්මයේ ශ්‍රවණය කර කර ඒවා නොවනින් සිහි කර කර නැවත නැවතත් ඒවා ජීවිතයට ගලපමින් මේ සුතමේ ඥානී වර්ධනය කර ගැනීම ශ්‍රුතය මොකද ධර්මයේ පිළිබඳව වැඩිපුර අවබෝධයක් තියෙන කෙනා, ධර්මයේ දන්න කෙනා, ධර්ම ඥානයේ තියෙන කෙනා, බුද්ධ වචනයේ පිළිබඳව ගවේෂණය කරන කෙනාගේ තියෙන වටිනාකම තමයි එයාට පුළුවන්කම ලැබෙනවා මේක යහපත් වූ දේ, මේක අයහපත් වූ දේ කියලා තේරුම් ගන්න. එයාගේ මේක හොඳ දේ, මේක නරක දේ කියලා තේරුම් ගන්න. මේක කුසල, මේක අකුසල කියලා තේරුම් ගන්න. මේක බුද්ධ වචනයක්, මේක බුද්ධ වචනයක් නෙමෙයි කියලා බැහැර කර ඒ කෙනාට පුළුවන් මානසික ශක්තිය ගොඩනැගීමේ සූත්‍රමය ඥානය සමඟ භවසූත බවත් එක්ක. නමුත් ඒ භවසූත බව අපි වාදයට පාවිච්චි කිරීම තුළින් වෙන්නේ ඊට හාස්පස් වෙන වෙනස් වේදයක්. නමුත් භවසූත බව අපි පාවිච්චි කළ යුත්තේ යටශී කුසල අකුසල කියන දෙක ගවේෂණය කරන බුද්ධ වචනයක්ද නැද්ද කියන එක තේරුම් අරගෙන තම සිත තුළ කුසල දහම් වර්ධනය කිරීම පිණිසමයි. එතකොට සූත්‍රමය ඥානයේ වටිනාකම අන්නේ විදිහට අපි අවබෝධ කරගන්නතුම ශ්‍රෝතේ කියලා කියන්නේ මේ ධර්ම මාර්ගය තුළ දියුණු වෙන කෙනා තුළ වැඩි වූ ශ්‍රේෂ්ඨ ගුණයක්. ඊළඟ එක තමයි චාර්ය මත හැරීම. ඒ අතහැරීම කියන එක දන් දීමෙන් පමණක් නෙවෙයි හැම දෙයකින්ම. වචනයකින් වුණත් සමහර අවස්ථාවල අපි වචන කියන්නේ යනකොට අපිට තේරෙනවා නම් මේ වචනේ කියන තුල තවත් කෙනෙකුගේ හිත පතුරු ගෙන යනවා කියලා අපිට දැනෙනවා නම් තවත් කෙනෙකුගේ හිත රිදෙනවා කියලා දැනෙනවා නම් තවත් කෙනෙක් මේ විදිහේ වෛද්‍යස් රෝගයක් ඇති වෙවි කියලා දැනෙනවා නම් අපේ පිට තුළ මේ අපි කියන්නේ දීප වචනීය වාරණය කර ගැනීම තුළින් වළක්වා ගැනීම තුළින් අපි දිනු කරන්නේ සෙත්තරා විද්‍යාවට හැරීම. ඒ වගේම අපිට අවන්ඩ ඕන තැන් වල අපිට විනා වෙන්න පුළුවන් නම් ඒ තැන් වල දීපව අපේ පිට තුළ දිනු කරන්නේ අපේ හැරීම. අන්න ඒ විදිහට මේ චාර්ජී කියන එක දානීය මතම පදනම් කරගන්නතු දානීය කියලා කියනත් මේ චාර්ජී දිනු වෙන්න ශ්‍රේෂ්ඨතම උපකාර වෙන ධර්මයක්. මේ චාගේ අතහැරීම කියන එක අපිට හැමදාම අපි වදන කරන මල් පූජාවක් කරනවා නම් ඒ මල් පූජාවේදී පව මේ අතහැරීම මේ ත්‍යාගයේ කියන එක අපිට දිනු දිනු කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ එක තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ ලෝකේ යථාර්ථය නොනින් මෙන්නු කිරීම කියාව. එතකොට අර කලින් කියපු කලින් පළවෙනි කර්ම හතරම උදව් දෙනවා මේ ප්‍රඥාව දියුණු වීම පිණිස. ශ්‍රද්ධාව, සීලය, ත්‍රිපය, ඡාගය කියන මේ හතරම ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා අපට උපකාර වෙනවා. ලෝකයේ තුල අකම්පිතව ජීවත් වෙන්න මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා, සතර බ්‍රහ්මයන් අනුව සතර බ්‍රහ්ම විහරණ වලට අනුව අපේ සිත ගොඩනංවා ගන්න. එවාදීන් මේ ධර්මානුකූල ජීවිතය තුළ තව තවත් උතුම් ගුණධර්ම වර්ධනය කරගන්න. එවැනිම අපේ හිත වේගයෙන් වෙනස් කරන උපක්ෂේප හඳුනගන්න, පංචක ධර්මයන් හඳුනගන්න, ඒ වගේ අකුසල ධර්මයන් අපිට යටින් අපේ හිතට හොරෙන් ඇතුළෙන අපේ සිත ධර්ම මාර්ගයෙන් බැහැර කරන මේ වගේ අකුසලයන් ක්ලේශයන් හඳුනගන්න අපිට උපකාර වෙන්නේ ප්‍රඥාවමයි. ප්‍රඥාව මොහොදෙන්න මොහොදෙන්න අපේ ජීවිතය ආලෝකමත් වෙනවා. ප්‍රඥාව මොහොදෙන්න මොහොදෙන්න ඒක මාර්ගඵල සංඛ්‍යා තමා මහ නිවනට නිවන කරාමයි යොමු වෙන්නේ. එතකොට මෙන්න මේ ශ්‍රද්ධා, සීල, සුත, ඡාග, ප්‍රඥා කියන මේ හේක බල ධර්මයන් අපේ ජීවිතයට ගොඩාක් වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමෙක් මෙන්න මේ හේක බල ධර්මයන් ජීවිතේ බොහෝ කාලයක් ප්‍රගුණ කරනවා නම් එයාට කවදාවත් වැරද්දක් වෙන්නේ නැහැ. එයාගේ මේ කය, කපටෝ, දූතෝ, බල්ලෝ එකතු වෙලා විනාශ කරලා දැම්මත් එයාගේ පිට, එයාගේ මේ විඥාන ශක්තිය සුදුසු සංඛ්‍යාත ලෝක කරාම යොමු වෙන්නේ, අමා මහ නිවන කරාමයි යොමු වෙන්නේ. නිවන අරමුණු කරගත්ත භව ගමනක්මයි යාට ඒකාන්තයෙන් නිවෙන්නේ. ඒකට ඒ නිසා මෙන්න මේ කර්මෝපින් උඹින් පැහැදිලි කරගෙන මේ ධර්මයන් අපේ ජීවිතය තුළ වඩා වර්ධනය කරගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. බුදුපියන් වහන්සේගේ ලස්සන උපමාවක් කියනවා. සේයතාති මහානම් පුරිස සප්ති කුම්භන්ව තේල කුම්භන්ව ගම්බීර උදක රහදන් ඕගාහිත්වා බින්දෙය. ඒ කියලා කියන්නේ මේ මොකද්ද මේ ගීතෙල් හැලියක් හරි එහෙම නැත්නම් තෙල් හැලියක් හරි ගැඹුරු ජලාශයක හරි වතුර වලක හරි ගැඹුරු තැනක ගිහිල්ලා බින්ද අනිවාර්යයෙන්ම අර කටු කෑලි ටික එකනම රැඳෙනවා. නමුත් අර තෙල් ටික හෝ අර ගීතෙල් ටික අනිවාර්යෙන් මේ ජලයේ උඩට එනවා. අන්න ඒ වගේ මේ කය මේ බොහෝ කාලයක් තිස්සේ ශ්‍රද්ධා, සීල, සුත, ඡාග, ප්‍රඥා කියන මේ උතුම් ධර්මයන් දිනු කරගත්තා වූ ශ්‍රාවකයෝ එයාලගේ මේ කය වේගින් දිඳලා ගියා, කය වේගින් ක්ෂය වෙලා ගියා, කය අනිත්‍යත්වයෙන් සමාධි ග්‍රහණයට ගත්තා, බුදුරජාණන් වහන්සේ වදාළ එයාලාගේ සිත කියන ධර්මය යහපතත් වලමයි පිළිගන්නේ. එතන කියනවා උද්දගාමි කියලා. ඒ කියන්නේ විතු ගමන, කුඩු ගමන කියලා කියන්නේ සුගත සංඛ්‍යාත. එහෙනම් නැතුව ගියා වගේ සාහනස්ස දරුවක් නෑ. එහෙනම් නැතුව ගියා. හරි. හොඳයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්මයන් දෙයින් දෙකට දෙවනු තියුණු කරගෙන යන තුලින් ඒ වෙනාගේ ජීවිතයට යහපත ක්ෂණ සීමාවක්මයි වෙන්නේ කියන එක. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරන මහා නාම ශාස්ත්‍ර රජතුමනි, ඔබතුමා කාලයක් තිස්සේ බොහෝ කාලයක් තිස්සේ මේ ධර්මයේ දියුණු කරපු කෙනෙක්. මේ තේක බලයෙන් දියුණු කරපු කෙනෙක්. ශ්‍රද්ධා සීල සුතචාග ප්‍රඥා කියන මේ ධර්මයෙන් දියුණු කරපු කෙනෙක්. ඔබේ ජීවිතයට අයහපතක් වෙන්නේ නැහැ. ඔබේ මරණයෙන් මතු ජීවිතය දුගතියක් වෙන්නේ නැහැ. සුගතියක්මයි වෙන්නේ කියන එක පැහැදිලි කරන ඔබ ජීවත් වෙන පරිසරය මොකක් වුණත් නිවිච්ච හදවතකින් ඉඳගෙන මේ ඇවිලෙන ලෝකයක් එක්ක ඔබ ඉඳගෙන මොන විදිහට ඔබ කටයුතු කරත් දැන් ඇතරුණා ඔබේ හදවත තුළ දියුණු වෙලා තියෙන මේ වටිනා ශේක බල ධර්මයන් නිසා ඔබේ ජීවිතයට යහපතක් සැනසීමක්මයි වෙන්නේ කියන එක මේක තථාගතයන් වහන්සේ හරි ලස්සනට පැහැදිලි කරලා දුන්නා. නිසා මෙන්න මේ විදිහට තථාගතයන් වහන්සේ මේක දේශනා කරනවා. අපේ මහානාම රජතුමා, මහානාම හිමි රජුරු මේක ධර්මයේ ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් මේ සූත්‍ර දේශනාව තුළ අපිට ඉතාම වැදගත් වෙන කාරණාව තමයි ධර්මයේ අපි තුළ දිනු සේවන කරගෙන ජීවත් වෙනත් මේ ලෝකයේත් එක කටයුතු කරන්න ගියපම අපේ විත දෙවිගින් වෙනස් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. සමහර අපි ගොඩක් දැනුම් කම් දෙන ප්‍රශ්නවලදී අපි අවබෝධ කරගන්න දෙයක් තමයි කොච්චර ධර්මයේ තුල හිටියත් ලෝකෙට ගියපම වේගින් පිට වෙනස් වෙනවා යනවා. නමුත් අපි භාවිතා කරපු උපලයන් අපේ හදවත තුල තැන්පත් කරලා තියෙනකොට හැම වෙලාවෙම බලවත් වෙලා තියෙනවා තමයි ශ්‍රද්ධාව, සීලය, සුපේක්ෂාගේ ප්‍රඥාව. මේ වගේ දේවල් අපේ හිත තුල බලවත් වෙලා බලවත් වශයෙන් ජීවත් වෙන වෙලාව තියෙනකොට ඒකේ ජීවිතේ ශාන්තියක්මයි සැනසීමක්මයි. එනිසා මම මේ පින්වතුන්ට ආරාධනා කරන ඔබේ හදවත තුළ ඒ වගේ විචිතිස්සාවක් තිබෙන නිව බෑර කරගෙන ඔබට හැදගත් වෙන්නේ මරණාසන්න මොහොතේදී අපේ ජීවිත කොහොම සකස් කළා මොන වගේ තැනකට යයිද කියන එක නෙමෙයි හැදගත් වෙන්නේ. ඔබ මේ මොහොත තුළ ඔබ ඔබ තුළ පුළුවන් තරම් සත්‍ය ධර්මයක් ශක්තිමත් වර්ධනය කරගෙන ගැනීමයි හැදගත් වෙන්නේ. මොකද මේ බලවත් නගා සිටවන ශක්තිමත් නගා සිටවන ඔබේ පිටමයි ඔබට මරණාසන්න කාලයේ ඔබේ පිටිතක් බවට පත් වෙනවා. ඔබේ ඊළඟ ජීවිතයේ දුබෙත්යක් හෝ සුජතයක් බවට පත් වෙනවා. ඊළඟට තවත් පුංචි කාරණාවක් විපත් කරන්න ඕනේ. සංඛාර උප්පත්තිය සූත්‍ර දේශනාවක් තියෙන මධ්‍යම නිකාය. මෙන්න මේ සූත්‍ර දේශනාවේ තථාගතයන් වහන්සේ මේ කරුණු පහ ගැනම උගන්වනවා. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ පහ ගැන. බුදුහාමුදුරු දේශනා කරන මානෙන්නේ යමේ මේ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන තුන් ධර්මයන් සමාතර දියුණු කිරීම කරගෙන වාසය කරනවා නම් එයා ප්‍රාර්ථනා කරනවා නම් ඊළඟ ජීවිතේ ශාස්ත්‍රීය ක්‍රියාවා කියලා රජපෞලක ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරොත් එයා ජීවිතේ ඒ විදිහට සකස් කරගත්තොත් අර කුසලයන්ගේ බලයෙන් එයා ඊළඟ ජීවිතේ ඒ පින්වල බලයෙන් එයා ඊළඟ ජීවිතේ ශාස්ත්‍රීය ක්‍රියා ඉපදෙනවා. ඒ වගේම එයා හොඳ තැනක මහේශාස්ත්‍ර කෙනෙක් ඉපදෙන්න ඕනේ වෙලා ඉපදෙන්න ඕනේ කියලා කල්පනා කරොත් ඒ කුසලයන්ගේ බලයෙන් එයා මහේශාස්ත්‍ර කෙනෙක් කියලා ඉපදෙනවා. ඒ වගේම දිව්‍ය ලෝකවලට බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා පෙන්නනවා. ධාතු මහරජිකේ ඉපදෙන්න ඕනේ කියලා කෙනෙක් කල්පනා කරොත්, සිතුව, මනසින් ආවර්ජනය කළොත්, එයා ධාතු මහරජිකේ දිව්‍ය ලෝකේ උත්පත්ති ලැබෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව, සීල, සුකචාග ප්‍රඥා කියන දේව දියුණු කරන් ඉන්න කෙනෙක්. එයා කැමතිම ධාතු මහරජිකේ ඉපදෙන්න, එයා ඒ දිව්‍ය ලෝකේ ඉපදෙනවා. සාවතින්සේ ඉපදෙන්න ඕනේ කියලා එයා කල්පනා කරොත් එයා සාවතේස දිව්‍ය ලෝකෙ ඉපදෙනවා. සුසිතේ ඉපදෙන්න ඕනේ කියන කල්පනා ප්‍රත්‍ය සුසිතේ ඉපදෙනවා. යාමේ නිම්මානවතේ පරණින්ම තවස්වර සිත් බ්‍රහ්මපාරිසජ්ජ බ්‍රහ්මපුරුහිත මහා බ්‍රහ්මයේ පරිස්ථාබ එවැගේම අප්‍රමාණද එවැගේම පරිසුකබ අප්‍රමාණ සුබ ආධස්තර වේහත්වල මේ ආදී ඒ බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්න ඕනේ කියලා එයා කල්පනා කරොත් ඒ බ්‍රහ්ම ලෝකවල පව ඉපදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම කෙනෙක් මේ ශ්‍රද්ධා කියන සුතචාග ප්‍රඥා කියන මේ ධර්මයන් දිනු කරන ගමන් එයාට ඇමෙනවා මේ ත්‍රිවිසාස්ති ලෝක ධාතෝ දස්වාම බලේ විවිධවන්න පුළුවන් බ්‍රහ්මයෝ මේ ලෝකේ ඉන්නවා කියලා. ඒක අහපු ගමන් එයා කල්පනා කරනවා අනේ මටත් ඒ වගේ ආස්වාභාවයක් ලබන්න තියෙනවා නම් කියලා. අන්න එහෙම කල්පනා කළා එයා ඒ විදිහට විතරක් කරගත්තු ත්‍රිවිසාස්ති ලෝක ධාතෝ දස්වාම බලේ පතුරවන්න පුළුවන් බ්‍රහ්මයෙක් බවට පත් වෙන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ ඔක්කොම පැත්තක කිදේවා බුදු පියාණන් වහන්සේ වදාළ මේ සංඛාරෝපපති සූත්‍රයේ අවසානයේදී මහණෙනි යම් කෙනෙක් මේ ශ්‍රද්ධා සීල සුතචාග ප්‍රඥා කියන මේ උතුම් තේක බල ධර්මයන් තම ජීවිතය තුළ වර්ධනය කරගෙන කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අනිව මේ ජීවිතය තුළම රාග දේශ මොහ වලින් අත මිදෙන්න මේ කෙලෙස් ගින්න වලින් අත මිදෙන්නට සියලු දුක් වලින් අත මිදෙන්න ඕන කියලා කෙනෙක් කල්පනා කරනවා නම් එයා මේ ජීවිතය තුළම නිවිලා යන කෙනෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. හරිම ලස්සනයි. මෙනිසා මේ ඒක බල ධර්මයන් දිනු කියන කිරීම තුළ අපි හිතුවක් මනිතුවක් දෙකේ කරා යමු වෙනවා. ඒ වගේම අපි ඊළඟ උපත වුණත් අපිට අපේ මේ කුසල ධර්මයන් මත පිහිටලා අපේ හිත සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ කුසල ධර්මයන් ප්‍රදණම් කරගෙන නිවීමක් කරා ගමන් කිරීමට නිවන කරා ගමන් කිරීමට පුළුවන්කම ලැබෙනවා. ඒ හැම දිනකම ජීවිතය තුළ නිකීමේ ශ්‍රද්ධා සීල සිතාග ප්‍රඥා කියන ඒක බල ධර්මයන් දිනු කියන කරගෙන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙන්නව අදහල අමාමහ නිවන දක්වාම මේ සිත බලවත්ව වඩා වර්ධනය කරගන්න සියලු දෙනාටම ශක්තිය ධෛර්යය වාසනා ලැබේවා. විශේෂයෙන් අපේ ධර්ම ශ්‍රී මෙතුමාගේ දයාබර මවතුන් මේ නෙතුන් අනුමෝදන් වේවා. ඒක මේ නෙදුක් දරෝගේ චිර ජීවන ආයුර ආරෝග්‍ය සම්පන්නිය සැලසේවා. දවසින් මේ රැස්කර ගන්නා ලද සියලු පින්පල අපේ සර්වඥ තුමන් මේ වගේම අද මේ මොහොතේ මෙහෙරින් කටයුතු කරන අපේ දයන්ත මෙතුම පදින් ධර්ම දේශනාව සම්බන්ධයෙන් සියලුම දෙනාට සියලුම ශාන්තිය කියලාපත් දැනීම වේවා. ඒ වගේම අපේ අතිගෞරවනීය ලොකුම ධර්මහන් සේකත් නිරෝධ නිරෝගී සිර ජීවන ආරෝග්‍ය සම්පත් කියලා දේවා. ඔබ අප හැම දිනකටම මේ උතුම් සේක බල ධර්මයන් මේ මොහොතේ තියෙනවටත් වඩා වෙන මොහොතේට වඩා බලවත් වර්ධනය කරගෙන කුසල ධර්මයන් සම්පූර්ණ කරගෙන පරිවන් කරන් ඉක්මන්ත නිවීමක් කරා ගමන් කරන්නට භාග්‍යත්ම වේවා, කුසලයක්ම වේවා කියලා ආශිර්වාද කරන කෙරවත් කරන අත්තාසිරුවන් සම්මත සමිනාස් අප්‍රමාණකින් සාරණාස් අපි ප්‍රතිචාර කෙටි කාලයක් කලන විසින් යම් සාධුකත් පැහැදිලි කර ගන්න තැන් තියෙනවා නම් යොමු වෙන අවස්ථාවක් වෙනවා. එහෙනම් කලන විසින් යොමු වෙනවා මේ සමිවාසයේ අද පෙර දේශනය පිටපත යම් කිසි කරුණක් නැවතත් මතක කර ගැනීම තියෙනවා නම් සාධුකත් පැහැදිලි කර ගැනීම තියෙනවා නම් ඒකට දැන් අවස්ථාවක් තියෙනවා. සේවන් සම්මානේ සේවන් සම්මානේ සමිනාසයන් සිරිතනාතුම සමිනාස මේ අවස්ථාවේදී මහානාම කියන සාකිතුමා සෝවාන් නොවීදී ප්‍රශ්නේ හුවා කියලා හිතන ස්වාමීන් වහන්සේ ඇයි මොකද උන්වහන්සේ අන්තිමට අර විරුද්ධ ප්‍රභාවය මේකෙන්ද කියලා තමයි කාගෙත් එකක් කන්නේ කෙනෙක් නිසා මගෙත් එක කන්නේ කිව්වහම ගඟට ගිහිල්ලා නාගදෙන්ද කිව්වහම උන්වහන්සේ සිය දිවි නැසා ගන්න ගියාම නාගලෝකෙට අරගෙන ගිහිල්ලා තියෙනවා මේ කියන්නේ මේ ආර පුත්කලෙක් මේ නසන්න දෙන්න බෑ කියලා නාගලෝකෙ ඉතිපස්ස අවුරුදු 12ක් ජීවත් වෙලා ඩිවෙලොප් කරගත්ත උනා කියලා කියනවා සාමාන්‍යයෙන්. එතකොට ඒ අවස්ථාවේදී තේරුම් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නේ අහලා තියෙන සමාජයේ සෝවාන් වෙන්නේ ඉස්සෙල්ලා වෙන්න පුළුවන් කියලා සාමාන්‍යයෙන් තේරුම් ගන්න. දලෝ මාත්‍ය බොහොම හොඳ ප්‍රශ්නයක් කිස්මක් ඉතරේ කියන්නේ සෝවාන් වෙන්නේ පෙර තමයි මේක අහලා තියෙන්නේ. මොකද මේ සූත්‍රය ඉතාමත් පැහැදිලිව සඳහන් වෙනවා මෙතන මේ සමාජ ඊළඟ උපත පිළිබඳව විචිකිච්ඡාවක් පහළ වෙලා තියෙනවා. රැකියාවක් පහළ වෙලා තියෙනවා, ගැටලුවක් ඇති වෙලා තියෙනවා. මගේ ඊළඟ උපත මොන වගේ එකක් වේද කියලා තමයි නැගීමක් ඇති වෙලා තියෙන්නේ. ඒක කවදාවත් සෝවාන් ශ්‍රාවකයෙක් තුළ ඒ වගේ සංකල්පයක් සකස් වෙන්නේ නැහැ. මොකද එයාට උපතත් ඊළඟ උපත දුගතියක් වේද කියන ප්‍රශ්නයක් එයා තුළ ඇති වෙන්නේ නැහැ. මොකද එයාට විචිකිච්ඡාව සම්බන්ධ සංයෝජන ධර්මයන්ට සෝවාන් පුද්ගලයා තුළ ඉඩක් නැහැ. එතකොට මේ මහානාම ශාක්‍ය රජුරෝ මේ ප්‍රශ්නේ විමසලා තියෙන්නේ මම හිතන විදිහට මේ සූත්‍රයේ මුලින්ම දැක්වෙන කරුණු කාරණා අනුව. ඉතාමත් පැහැදිලෙන් යම් කිසි විචිකිච්ඡාවක් ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මා බායි මහා නාම කියලා. ඒ කියන්නේ බය වෙන්න එපා මහා නාම. ඒ කියන්නේ මෙහෙදි කියන ටිකක් වීමක් ඇති වෙලා තියෙනවා. බයක් ඇති වෙලා තියෙන ඊළඟ උපත මොනවද එකක් වේද කියලා. ඒකකට සෝවාන් ශ්‍රාවකේ තුල විචිකිච්ඡාවක් නිසා ඒ විදිහට බයක් සකස් වේ කියලා අපිට හිතන්න බෑ. කාමයන් නිසා යම් කිසි ආකාරයක මොකක් හරි ක්‍රමයක් නිසා යම් විතරකයක් පහළ වෙන්න පුළුවන්කම තිබුණා. කිසිම වෙලාවක විචිකිච්ඡාවක් එකක් තුළ ඇති වෙලා බයක් ඇති වෙවි කියන තැනක අපිට හිත සකස් කරගන්න බැ. සෝවාන් ශ්‍රාවකය තුළ නිසා මේ සූත්‍රයේ මේ ප්‍රශ්නේ විමසලා තියෙන විදිහ තථාගතයන් වහන්සේ අහුව ආමන්ත්‍රණය කරලා තියෙන විදිහත් බලපුවම ඉතාමත් පැහැදිලි සෝවාන් මාර්ගඵලයේ ලැබීමට ප්‍රථම තමයි මේ සූත්‍රය මේ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේගෙන් විමසීමක් කරලා තියෙන කියන තැන මම ඉන්නවා. පෙරවන් සරණයි. එහෙනම් තමයි බොහොම කල්පනා මාස්මෝයිතර මේ සූත්‍රයේ අපිට මතකල්ල මේ සාකච්ඡාව ගන්න කියලා අදහස් දැක්වි හතංග මාස්න ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා සාකච්ඡාව සම්බන්ධයෙන් කියලා. සිරුවන් තමයි සිරු දෙනාම අපරේ කන්නවා කරන එක ගැන මට දැනට එහෙම විශේෂ ප්‍රශ්නයක් නැහැ. සිරුවන් තමයි ඒ සිරුවන් තමයි අන්නන් මෙතේ තව අවස්ථාවක් තිබෙනවා. තවත් සිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කියනවා අපිට ප්‍රාර්ථනා කරනවා නම් යම් තැනකට යන්න අපිට ඒ තැනට යන්න පුළුවන් කියන එක. කියන්නේ තුන් පාරක් කියන්නේ තියෙත් පතන තැනකට යන්න තිබුණ දවක් තමයි වතහගත්තේ. ඒකකට වහක් වීම පතන කෙනෙකුට මුචාතියකින් ඒක වර්ධවා නොගෙනම කරන්න ශක්තියක් තියෙනවාද කියන එක අර්ථකට පැහැදිලි කරනවා නම් ප්‍රත්‍යඥාන සංසම්මයෙන් මුනිමය ප්‍රාර්ථනාවක් කියලා එකන සඳහන් කරද්දී අතරම් ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් දෙයක් ඇත්තට මේ ලෝකේ නැහැ. මොකද හේතු නිසා සකස් වෙන ලෝකයක් නිසා අපිට ප්‍රාර්ථනාවකින් කරන්න පුළුවන් මේ මොහොතේ සතුටක් ලබා ගන්නට පමණයි. ඒකට බුදුරජාණන් වහන්සේ සංඛාර උත්පත්ති කියන සූත්‍ර දේශනාවේ දේශනා කළේ අපි මේ ශ්‍රද්ධා, සීල, සුපචාග ප්‍රඥා කියන මේ උතුම් ගුණධර්ම අපි තුළ වැඩෙන බව දැක ඒ මතරණ යාසිතිත යම්කිසි ආකාරයක යටි කැමැත්තක් යා සකස් කරගත්තොත් ඒ තුල යා යම්කිසි ආකාරයක තෘෂ්ණාපාද උපාදාන ක්‍රමයක් සකස් කරගත්තොත් එයා දැන් දිව්‍ය ලෝකේ යන්න කැමැත්තක් පහළ කරගත්තොත් අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝකයට යොමු වෙනවාමයි. මොකද යා වඩන කුසල් මත තිවිතල යා හිත පුරුදු පුහුණු කරලා තියෙන්නේ මේ සුගතියට දිව්‍ය ලෝක ගාමී ලෝකවලට ගමන් කරන්න පුළුවන් මානසිකත්වයක් තමයි උපදවාගෙන තියෙන්නේ. මේ ළඟට බුදුහාමුදුරු පැහැදිලිවම දේශනා කරන මේ වගේ කෙනෙක් කැමති වෙනවා නම් සංඛාර උපපති සූත්‍රයේ කැමති වෙනවා නම් එයාට බ්‍රහ්ම ලෝකයේ උපත සකස් කරගන්න පුළුවන්. එයාගේ මනසේ කුසල ධර්මයන් එක්ක ඒ පැත්තට විස යොමු කිරීම තුළින් එතකොට යම් කෙනෙක් මේ ජීවිතයේ තුල නිර්වීමක් බලාපොරොත්තු වෙනවා නම් ඒක තමයි මේ සූත්‍රයේ අවසානම කාරණාව. මජ්ක්‍ධිම නිකාය සංඛාර උපපති සූත්‍රයේ කියලා බලන්න බොහොම ලස්සනයි. ඒක අවසානම කාරණාව තමයි කෙනෙක් ආශ්‍රයයන් ක්ෂය කිරීමට කෙලෙස් නිවීමට සතරේ නිවීමට කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් එයා ඒ සතරේ නිවීම කරාම ගමන් කරනවා කියලා. එතකොට ශ්‍රද්ධා, සීල, සෘත, ඡාග, ප්‍රඥා කියන මේ ධර්ම පහෙන් පළවෙනි පහ, පළවෙනි හතර ශ්‍රද්ධා, සීල, සෘත, ඡාග කියන මේ හතරෙන් ශක්තිය ලබමින් පෝෂණය වෙමින් නැවත නැවත දෝනින් සලකමින් ප්‍රබෝධයට පත් වෙන්නේ වර්ධනය වෙන්නේ දියුණුවෙන් ප්‍රඥාව කියන එක. එතකොට ඒ ප්‍රඥාව තුළින් නැවත නැවත ලෝකේ දිහා දකිනකොට තමා දිහා දකිනකොට යාතුර අර ශ්‍රද්ධා සීල සුපචාග කියන මේ හතර අපිට කලින් ඇති වුණාට වඩා පැහැදිලිව බලයක් හැටියට ශ්‍රේෂ්ඨ ධර්මයන් හැටියට අපේ ජීවිතය තුළ ඇති වෙනවා. ඒවා නැවත නැවත ඇති වෙනකොට ඒ තුළ පිහිටා වැඩෙනවා යම් ප්‍රඥාවක් තියෙනවා නම් ඒ ප්‍රඥාව තව තවත් බලවත් වෙනවා. මේ විදිහට නුවණින් දකින්න එයා අර මේ සතර දුක් ක්ෂය කිරීම උදෙසා යම් සිත මෙහෙවීමක් මත හිත පිහිටවාගෙන නැවත නැවතත් එයා මේ ලෝකයේ දිහා අවබෝධයෙන් බලමින් සමාධියත් අවබෝධයෙන් බලමින් ප්‍රඥාව කියන එක මේ ප්‍රඥාව මොහොතරා යන්නේම පින්නතුනි පැහැදිලිවම මේ විදර්ශනා ඥානෙ දිනු කිරීම කරගෙනම තොලින්මයි ඒ විදිහට ඒ ප්‍රඥාව තුළින්ම තවතවත් මේ ලෝකයේ තියෙන අසාර බව දකින්න සත්‍යයේ දුක දකින්න දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ මනුස්ස ලෝකයේ අපාය මේ ආදී සියලු තැන්හි පැතිරලා තිබෙන මේ දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගෙන ඒ පිළිබඳව නුවණ සකස් කරගෙන තවතවත් මේ තේක බල ධර්මයන් ඒ අවබෝධය මත තීත පීඨාම පිට සකස් කරගෙන මේ අරගෙන යන වැඩපිළිවෙල තුනින් යටි යම් දවසක ඒ අවබෝධය තුළින් යාගේ කෙලවර නිවීමක් කරා ගමන් කිරීමට පුළුවන්කම ලැබෙනවා. හැබැයි මේ වදන්නා වූ ධර්ම පිළිබඳව මේ වදන්නා වූ මාර්ගයේ පිළිබඳව යම් කැමැත්තක් ඇලීමක් මනාපරුක්තාවක් තිබෙනවා නම් ඒ සියල්ලම නිවන් දැකින මොහොතේදී සියල්ලම අපහැරීමකට පත් වෙලා තමයි ඒකට පත් වෙන්නේ. මොකද මේ මාර්ගයේ කෙරෙහිවත් ධර්ම කෙරෙහිවත් ඒ වගේ වැඩෙන ආකාරයේ පිළිබඳවත් කෙනෙකුගේ ඇලීමක් තියෙනවා නම් ඒ ඇලීමක් මොකක්දන්නේ නිවනට බාධාවක් වෙනවා. හැබැයි නිවන් දැකින මොහොත දක්වාම ඒ ඇලීම අපි තුල තියෙන්න ඕනේ. ඒ ඇලීම කෙලකින ලෝකෙට ඇලීම නෙමෙයි මේ ධර්ම මාර්ගයට තියෙන ඇලීම අපි තුල තියෙන්න ඕනේ. ඒ ඇලීම තවපැනි අනිවාර්යයෙන්ම අතහැරිය යුතුයි. එතනින් තමයි මේ ශ්‍රේෂ්ඨ බව ආශ්‍රයෙන් ශ්‍රේවීම කියන එක ඉස්මත වෙන්නේ. මෙතකොට ඒ ජීවිතයට පව උපකාර වෙන්නේ ශ්‍රද්ධා සීල ඕරම් භාගයේ සංයෝජන ප්‍රහාණය කරපු පුද්ගලයේ පරකට තමයි ස්ථිර වශයෙන් සතර අපායන් මුදුනා කියන අදහස තියෙන්නේ. ඉතින් මෙතනදි සත්‍යගතයන් වහන්සේ මේ සුලහනාමය ඉස්මාට ස්ථිර වශයෙන් කරද දැන් ඒ මරණය ඊළඟ කොට නරකයකට නෑ කියන ස්ථිර වශයෙන් කියන එක එහෙම හැදීමක් ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කියන්නේ එතුමායි වෙනවටත් ඒ සංයෝජන ප්‍රහාණය කළා කියලා එහෙම ස්ථිර වශයෙන් සදාගතයන් වහන්සේ එහෙම ප්‍රකාශ කරනවා නම් එහෙම නිකන් ගැටළු වගේ විතර අවකිට වහන්සේ මහත් දෙවිඳි පැහැදිලිව අපේට පැත්තකින් තේරුම් ගන්න ඕන සමාජයට භාග්‍යතුන් වහන්සේ එතනදී එතුමාගේ අනාගතය දැකෙත් නැති යා මේ ජීවිතයේ තුළම ඔය ශ්‍රද්ධා සීල සුකසිනක ප්‍රඥා දෙවි කියනු කරගැනීම තුළින් සෝවාන් මාර්ග ඵලයට අනිවාර්යෙන් පත් වෙනවා කියන දැන දර්ශනය වෙනුම් තථාගතයන් වහන්සේ මේ කරුණ ප්‍රවසා වෙන්න පුළුවන්. නමුත් අපි දෙකෙනේ ඉතාමත් පැහැදිලි ඒ වෙනකොට සෝවාන් මාර්ග ඵලයට පත් වුණා කියන දේ අපිට ගන්න බෑ. මොකද එතන මේ සකස් වෙලා තියෙන විචිකිච්ඡාව සෝවාන් ශ්‍රාවකයෙක් තුළ කිසිම මොහොතක සකස් වෙන දෙයක් නෙමෙයි. මොකද ඒ ඊළඟ උපත පිළිබඳව අවිනිශ්චිත බවක් ඇති වෙනවා කියලා කියන්නේ ඒක සෝවාන් ශ්‍රාවකයෙකුට ගැළපෙන දෙයක් නෙමෙයි. අනික තථාගතයන් වහන්සේ අමතන විදිහට එතුමා තුළ ඇති වෙලා තියෙන සංකල්පය සෝවාන් ශ්‍රාවකයෙකුට ගැළපෙන දෙයක් නෙමෙයි. ඒක සෝවාන් මාර්ගඵලයට පෙර විමසපු දෙයක්. මොනිටන තථාගතයන් වහන්සේ අනාගතයේ දිහා දැකලා මෙතුමා මේ ගුණ ධර්මයන් පිළිබඳ බලවත් සිත පිළිටවා ගන්න තුළින් එවගේම බලවත් සිත ප්‍රගුණ කිරීම තුළ මේ ජීවිතේ නිමා වෙන්න කලින් මේ වගේ තැනකට පත් වෙනවා කියන අවබෝධය තුළ තථාගතයන් වහන්සේ ඉඳ ඇති. ඒ නිසාම තමයි මේ කම දේශනා කරන්නටත් ඇති. නමුත් අපි එක දෙයක් තේරුම් ගන්න ඕනේ තථාගතයන් වහන්සේ දේශනා කරන සැබෑලෙස බුදුන් සරණ ගිය යමෙක් ප්‍රශ්නම් ඕ කිසිම දවසක දුගතියක් කරා යොමු වෙන්නේ නැහැ කියන එක තථාගතයන් වහන්සේ බොහෝ තැන්වල දේශනා කරන්න තියෙනවා. ඒ කියන්නේ මේ අපි සිතාගෙන ඉන්න ස්වરૂපයක් නෙමෙයි. නමුත් අපි සැබෑ ලෙසම සාධාරණයේ තුල හිත පිළිටවාගෙන ධර්මානුකූල මානසික අත්දැකීම් ගොඩනගාගෙන ඉන්න ඕනම කෙනෙකුට මොනතරම් ලෝකයේ කොච්චර දේවල් වලට සම්බන්ධ වුණත් එයාගේ ඇතුළෙන් වැඩ කරන ධර්මානුකූල මානසික නිශ්චය මෙතන අපෙන් තුන්ව තුනට කියලා මොන හිතන මොකද ධර්මයේ තුල ඉස්සරහට ගිය පිරිසක් නිසා මොන කටයුත්ත කරන්න ගියත් තේත් එක පිටිපස්සෙන් වැඩ කරන්නේ ධර්මානුකූල මානසිකත්වය. මොකද තාම මාර්ගඵල වලට පත් වෙලා නැහැ. නමුත් අර සිත වැඩ කරන එකනේ ලෝකේ කොච්චර ගැටුම් නැති වුණා කොච්චර මේ ලෝකෙත් එක්ක මොහොවෙලා වැඩ කරා ඒ සිත ඇතුලෙන් වැඩ කරන්නේ ධර්මානුකූල සිතුවිලි සමුදායක්. උඹට කල්පනා කරලා බලන්න මොනතරම් ගැටෙන්න අවස්ථා ලැබුණත් නොගැටෙන්න. මොනතරම් මුලා වෙන්න අවස්ථා හම්බුණත් මුලා නොවී විත සිහිය තුල පිටවාගෙන සමාත භාවනාව තුළ ඉස්සරහට යන නොලබුණත් සමාජයේ හිතට අකුසල් එන්න නොදී බොහොම අමාරුවෙන් මේක ආරක්ෂා කරගෙන පිළිපැස් වෙනවා. ඒකට ඒ වගේ අය ඒ වගේ අනුරුවන් ශ්‍රී ශ්‍රද්ධාවෙන් සිවිලෙන් රූපයෙන් ඒ වගේ ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් ඒ වගේ උතුම් ගුණධර්ම හදවත් තුළ තමාට පුළුවන් විදිහට බලවත් ලෙස පිළිපැදවාගෙන මේ ගමන් කරන පුද්ගලයා කියන ජීවිතය කවදාවත් දුගතිය ප්‍රීතිය අපිට නිශ්චය නිර්ණය කරන්න බැහැ. අනිවාර්යෙන්ම යාදී සුගතියක් මේ වෙන්නේ. මොද බුදුහාමුදුරු දේශනා කරන සෝවාන් මාර්ගපාලයේ ප්‍රථම තියෙන ශ්‍රද්ධානුස්සාරී ධම්මානුස්සාරී කියලා කියන්නේ අපේ හිත ඒ තැන් වලට බලවත් ලෙස සකස් කරගෙන මේ ජීවිතය ගත කිරීම තමයි වැදගත් වෙන්නේ. අපිට ඒ විදිහට සකස් කරගන්න බැහැ කියන තැනක් අපේ ජීවිතය තුළ තියෙනවා නම් පැහැදිලිව මේක අපේ ශ්‍රාවකත්වයේ තියෙන දුර්වලකම. බුද්ධ ශ්‍රාවකයක් වෙන කෙනා දුබල කෙනෙක් නෙමෙයි. මේ දුබල කෙනාගේ හදවත දුබල දෙයකුත් නෙමෙයි. එයා තුළ වැඩෙන්නේ මේ උතුම් ගුණ ධර්ම. ඒ බුද්ධ ශ්‍රාවකය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා උපත කිසිම වෙලාවක සකස් කරගන්නේ නැහැ. දුකේ කියන පැත්තට. ඒ කියන්නේ මේ කතා කරන්නේ හදවත අසුක නැත්නම් බාහිර ලෝකෙන් දේවල් කර කර ඉඳලා දුකේ ජීවිත කතා වඩ කරන් තියෙන නමුත් හදවතත් එක්ක මේ කතා කරන්නේ මේ සිත දියුණු කරන මාර්ගය තුළ පිළිතුර මේ උතුම් දැනුම වඩන කෙනා කවදාවත් මාර්ගඵල නොලබුවත් එයා දුකේ යනවා කියන දෙයක් නෙවෙයි. මොකද එහෙම වෙනවා නම් ඒක ධර්මයේ තුල තියෙන උතුම් ප්‍රතිපලයකට වෙන හානියක් ඇතිවෙ තමයි සලකන සත්‍යජයයන්ව දේශනා කරනවා. ධර්මයේ තුල ඉන්න කෙනා ධර්මයේ ආරක්ෂා කරන කොහොමද ඒ ආරක්ෂා කරන්නේ? යහවදා දුගති යන්නේ හරියට වැස්ස කාලෙට කුඩයක් වගේ වැස්ස කාලට කුඩේ උපකාරයක් වේද අපිට අපේ මේ දුගති උපතින් අපි වළක් කරනවා. ඒක තමයි මේ ජීවිතේ අපිට ධර්මයෙන් තුලින් ගන්න පුළුවන් තියෙන පල්ලෙන තියෙන ප්‍රතිපලයකින් වෙන රූපත්ව දුගතියක් බවට පත් කරගන්න නොවෙන්නේ. ඒක සුගතිය බවට පත් කරගන්න ඇත්තටම අපිට ප්‍රෝවාන් කෙනෙක් වෙන්න ඕන නැහැ. අපිට මේ ජීවිතයේ තුල මේ දේවුණු කරන වෙන ධර්මයන්ගේ තියෙන බලවත් භාවය නිසා සුගතිය සකස් කරගන්න පුළුවන් කැමති කෙනෙක්. අපේ රෝන් තමයි ස්වාමීන් වහන්සේ මේ කාරණාවට දිගු පාඩේ ආපු මේ ප්‍රශ්නේට මට හිතනවා මේ දිගු මහත්මයා හිතපු විදිය ටිකක් ගැලපෙනවා කියලා. මොකද ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයට පස්සේ ඊළඟට තියෙන්නේ ဒုတိය මහා නාම සූත්‍රය කියලා. ඒකේ මුල කොටසක් මේ විදිහටමයි තියෙන්නේ. මේ විදිහම දෙකේ මහානාමතාක්ෂර ඒක ඇතුළේම ඇවිල්ලා ඒකෙදි මම අන්තිම ඡේද විතරක් මේ නිකන් මේ මතක් කරගන්න තනියම දෙක් කියනවා. මේ අර විදිහම එයා කඩුරු කරොත් මේ එයාගේ ගතිය කුමක් වන්නේද කියලා අහන්නේ. එයා අහන්නේ මේ මම දිවි ලෝක යනවාද මම අපාය යනවාද මොකුත් නෙවෙයි. එයාගේ මෙහෙම වුණොත් මොකද වෙන්නේ කියන ප්‍රශ්නය අහනවා අර විදිහටම. ඒතකොට ඊළඟට කියනවා මහානාම නොබව. මහානාම මම මේ බුද්ධ ජාති පිටකවල මේ ත්‍රිපිටක වේදොත් වාදී කියනකේ තියෙන කියන්නේ මේ පරිවර්තනය මහානාම නොබව ප්‍රපදේ මරණේ අලාමක වන්නේ කාලක්‍රියාව අලාමක වන්නේ මහානාම සිවුදහමකින් යුතු අරිකෞතමේ නිවනට දැන්නේ නිවනට දැමරු වූයේ නිවනට බර වූයේ කවර සිවුදහමකින්ද මහානාම මෙහි අරිකෞතමේ ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කර්මෙදු අර විස්තර අපි බුදුන්ට දාමුණ සංකේත ගැන කියලා අන්තිමට අකණ්ඩ වූ සමාධිය පිණිස ප්‍රශ්නා වූ ආරේකාන්ත සීලෙන් යුක්ත වෙයි කියලා ඒ අර ඒ හතර කී ඉස්තරක කියනවා. ඒ වගේ මහා නාම යන්තේ පෙරදිගට නැඹුණු. පෙරදිග නැඹුරු පෙරදිගට බර වූ රුකෙක් වේද. ඒ මුලින් සිටින ලද්දේ කවර දිශාවට ආත වැටෙන්නේදයි. මහන්ත නැඹුරු දිගට නැඹුරු දිගටම බර වූ දිගටමය. මහා නාම මෙතෙන් මේසු උදාමෙන් යුතු අරුසවතේ මේ නිවනට නැඹුරු නිවනට නැඹුරු වේ නිවනට බර වූ වේ. ඒක මෙතෙන්දී මහා කියන්නේ ඒ කියන්නේ මේ නිකන් අදහස් වෙන්නේ මත්නම් කියන විදිහට නුඹගාව මේ ගත්තා. පිටික තියෙන හින්දා මේක මෙහෙම වෙන්නේ නැහැ කියන එක කියනවා කියලා මට නම් තේරෙන සාමිනා තේසූත්‍ර කියනට. ඒතර ඒ හින්දා මේක සමාජ සෝවාන්නාට පස්සේ කිව්වා වෙන්න පුළුවන් සාමිනා කියලා මට හිතෙනවා. ඒ මේමයි මොනස්සේ එතෙන්ද අපේ සෝතාපට්ටි අංග පිළිබඳව විග්‍රහ කරලා තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේක තැනක දේශනා කරන යම් කිසි කෙනෙකුට මේ සෝතාපට්ටි මාර්ගඵලයේ ඉබේසා යමෙක් විත පුහුණු කරනවා නම් එයා මෙන්න මේ විදිහට විශ්මෙන්නේ තමයි බුදුරජාණන් වහන්සේ කිරි අවිච්ඡ ප්‍රසාදී යුක්ත වෙනවා කියන අදිස්ත්‍රාණය තුළ පිටය හිත දිනු කරන්නේ ධර්මයේ කිරි අවිච්ඡ ප්‍රසාදී යුක්ත වූ තුන් කියලා හිතාගෙන හිත පුහුණු කළ එක සංඝයා කිරි අවිච්ඡ ප්‍රසාදී යුක්ත වූ තුන් කියලා හිත පිටවාගෙන සිත දිනු කළ එක ආරේඛාංක සීලෙන් යුක්ත වෙන සම ලබලනේ ආරේඛාංක සීලය තුළ තම පිළිතලන්නේ නමුත් ඒ තැනක සිට ඒ ආරේඛාංක සීලය ඒ සමාධි ජීවිතය තුළ ඒ උපරිපුලුවන් උපරිමින්ම දිනු කරගන්නට උත්සාහවන්ත වෙමින් කියන මේ විදිහට විස්මිය යුතුයි මේ විදිහට විස්මින්න ශ්‍රාවකයා සෝවන් මාර්ගය ආදී මාර්ගඵල සංඛ්‍යාත අමමා නිවන කරා ඒ සීලෙන් ගමන් කරන විදිහ බුදුරජාණන් වහන්සේ ඉස්සරහටනක දේශනා කරලා තියෙනවා ඒ කියන්නේ සෝතාපට්ටි අංගයන් පිළිබඳව දේශනා කරලා තියෙනවා සෝවන් ශ්‍රාවකයා තුළ මේ කරුණු පහ අතර විශේෂයෙන් පිළිගනවා නමුත් මේ හතරට යන්න කලින් එයා තුළ වැඩි යුත්තේ මේ හතරම ඒ නිසා ඒ තැන පිටලා අර නිගමනයේ තියෙන අමාරු වෙන හැටියක් මොකද ඒකත් එක්තරා විදිහේ බුදුරජාණන් වහන්සේ සමහර කෙනෙක් ප්‍රගුණ කරේතු ප්‍රතිපදාවක් හැටියට ඒ සෝතාපට්ටි මාර්ග මේ සෝතාපට්ටි අංග හතර දේශනා කරන තියෙන නිසා පෙරවන් සරණයි සූත්‍ර කියනකොට නම් තියෙන එක මේ සිවුදහමකින් යුතු arya sautime කියලා තියෙන සම්මත එක මම ඒක විදිහට තේරුම් ගත්තා. හොඳයි මහත්මයා හොඳයි. නැයි ඒ වගේම සම්මත වහන්සේ දැක්කට මතක කරලා කිව්වා දැන් සමහර අදන් සූත්‍රවල තියෙන බුදුචාරන් වහන්සේ කියන ශ්‍රද්ධා මාත්‍රයක් හෝ ප්‍රේම මාත්‍රයක් හෝ තියෙනවා නම් එයා ගති ගාමි වෙනවා කියලා එහෙම තමයි තියෙනවා නේද? පැහැදිලිවම එහෙමත් තියෙනවා. දැන් අපි මෙතනම කතා කරන අර සූත්‍රේ මහා සමය සූත්‍රේ කරේක ගාථාවක් තියෙන දෙවියෙක් කියලා කියන්නේ. ස්වාමීන් බුදුරජාණන් වහන්සේ ඒකේක බුද්ධං සරණං ගතාසි යමි බුදුන් සරණ ගියේද නැතේ ගමි සංසය අපාය කියමක් තුන් සිද්ධ වෙන්නේ නේ. පහය මාන සංදේහ මේ මිනිස්සුත් කය අතහැරියට පස්සේ දේවකයන් පරිපූර්ණයෙන් දේවකයන් පරිපූර්ණයෙන් දිව්‍යසයන් සම්පූර්ණ වේ. ප්‍රතිවදිතන තේජි තමස්සය දිවිවදින සංඛාර උපපති සූත්‍රයේ තමයි ඉතාමත් පැහැදිලි මහත්ය මොකද මේ ඒක අර මුලින්දම මේ යන පිළිවෙල තියෙන ශාස්ත්‍රීය වෙන්න බලාපොරොත්තු වෙනවා මේ පහ වර්ධනය කරගන්න ternary ශාස්ත්‍රීය වෙන්න බලාපොරොත්තු වෙනවා එයාගේ උපත සකස් කරගන්න පුළුවන් කියන ශාස්ත්‍රීය කුලයේ පදනම් කරගෙන ඊළඟට එයා සත් මානුෂීක වෙන මහේශාස්ත්‍ර කෙනෙක් වෙන බලාපොරොත්තු වෙන එක නෙමෙයි. සක්විති මහරජුර වෙන බලාපොරොත්තු වෙනවනේ. එයාට උපත සකස් කර ගන්න පුළුවන් කියන ඒ විදිහට දැන් අර ඒ ධර්මයන් තුළ හිත තමා තුළ හිත තුළ පිළිටවාගෙන ඒවා දේනු කරන ගම බුද්ධ ශ්‍රාවකයාට තේන්නුනේ තින්නතුනේ කුසල නිශ්චය කියන එක. ඒක ඉතාම පැහැදිලි ධර්මය තුළ විග්‍රහ වෙන කුසල නිශ්චය කියන තමාට මේ දේවල් තියෙනු මේ දේවල් නැහැ කියලා. ඒ කුසල නිශ්චය තමා තුළ ඇති වෙනකොට තමා තුළ විචාර සතුටක් ඇති වෙනවා. ඒ සතුටක් එක කෙනෙක් කල්පනා කරන අනින් මේ ලබන්නා මේ මම එකතු කරගත්තා කුසලයන්ගේ ආනුභාවය තුළින් මට මේ තැනට යන්න තියෙනවා කියලා ඔතක සකස් කරගන්න. ඒකට එයාගේ මනස නැඹුරු වෙලා නැමිලා පවතින මේ පැත්තට. ඒකට ඒ කෙනා ගිහින් උත්පත්ති ලබන්න ඒකමයි තියෙනතුන්. දැන් අර කුක්කරවත්ගේ සෝතිතෙක් වෙතිනතුන් ආලකනේ අර බල්ලෙක් වගේ ඒ වගේ අර හිත හිතා ඒකටම සිත නමාගෙන වාසය කරනකොට එයාගේ උපාදාන ස්වරූපයට අනුව එයා ඒ තැන තමයි ගිහිල්ලා ඉපදෙන්නේ. එතකොට අර තමා උපදවාගත්ත කුසවදාම් දිහා බල බලා කෙනෙක් යම් උපතක් පිළිබඳව හිත පසක් කරගන්නවා නම් ඒ කෙනා ගිහිල්ලා ඒ තැන් වල සමන් උපත්ති ලබන්නේ. ඒක සෝවාන් ශ්‍රාවකයෙක් විය යුතු නෙමෙයි. නමුත් ඊට පල්ලෙහා ඉන්න ශ්‍රාවකයෙකුට උනත් තමගේ ජීවිතේ ඒ විදිහට හැඩගස්වා ගන්න පුළුවන් ඒ වගේ මේෂනා තුළ ඒ වගේ බයක් ඇති වෙන උවමනාවකුත් නැහැ අපි දක්ෂ වෙන්න ඕනේ අපි ඇත්තටම බයක් ඇතුව ඉන්න ඕනේ මොකද මේ මේ සාමාන්‍ය පුත්‍ජන වශයෙන් ජීවත් වෙනකොට තියෙන භයානකකමක් තමයි මෙතන ආර්ය පුත්‍ජන කියලා වර්ග දෙකක් ඉන්නවානේ පුත්‍ජනකමේ තියෙන භයානකකම දැකලා අපි ආර්ය පුත්‍ජන කියලා සත්‍යයට පත් වෙන්නේ يعني මේ මාර්ගය තුළ ගමන් කරන ශ්‍රාවක පිරිසබ්බවට පත් වෙනවා ඒ වගේම ආර්ය පුත්‍ජනයේ කිසිම වෙලාවක එකන ගුණ දෙක දෙක ඉන්නේ නැතුව එයා පිළිගන්න තේරුම් ගන්න ඕනේ මේක වෙනස් වෙන පිළිදයක් කියලා තේරුම් ගන්න. එයා සෝවාන් මාර්ගඵල වෙනින්ම එයාගේ විත සකස් කර ගන්න ඕනේ. දැන් මාර්ගඵලයේ තේපේසක් නිවීමක් ඕනේ කියන තැනටවත් එයා විත සකස් කරගෙන ජීවත් වෙන්න ඕනේ. එහෙම නැතිවොත් යම් කිසි ආකාරයක යම් වෙලාවක විත නොමගදී ඒ වෙලාවටකින් අපි වැඩි කුසලයන්ට යම් කිසි ආකාරයක සාහනයක් නම් ලැබෙන්නේ නැහැ. එහෙම අවිනිශ්චිත බවකුත් තියෙන එක. මේක තමාට පිට තමාමයි කියලා අදාළ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල තමා පිළි නිස්සේ සබාදින තමා මේ ගමන තමා තුළින්ම යා යුතුයි. මොකද මට මම ගැන තියෙන විශ්වාසය ඔබට ඔබ පිළිබඳව තියෙන විශ්වාසය තමයි වැදගත් වෙන්නේ. මට ඔබ විශ්වාසවත් නෑ, ඔබට මා විශ්වාසවත් නෑ. එතෙන් මගේ ගමන, මගේ අභ්‍යන්තර ගමන පිළිබඳ විශ්වාසය නෑ. මොකද ඒ කියන දන්නේ අපි පමණයි. එහෙනම් මේ අපි පමණක් දන්නේ මේ මාර්ගයේ පිළිබඳව අපිම අවබෝධ කරගෙන පැහැදිලි කරමන යා යුතුයි. මේක අපිට තීරණය කරන්න පුළුවන් අපි යන ගමනનું අපි යන්නේ කොයි පැත්තටද කියන එක. එහෙනම් සාමිනාස් බොහොම තේ මම හිතන්නේ මෙතන සාමිනාස් අපි අර ඉගෙනගෙන තියෙන විදිහට දැන් සෝවාන් මාර්ග ඵලයට පත් වුණාට පස්සේ ිරෝ පිටන ගති ලක්ෂණ හතරක් වෙන මේ බුද්ධ ධම්ම සංගත වෙන ඒකේ අවශ්‍යතාවයේ යොදවීම ආරේඛාංශයේ සීලේ පිටනවා කියන එකයි මෙතන මතක කරගන්න තමයි මම හිතන්නේ. ඒ වගේ අදහසක් අපි වැඩිමනක දේ හතර ඉතිල තියෙනවා නිසා මේ අන්හැයි කියලා වගේ අදහසක් තිබුණේ. කොමනෝ ස්වාමීන් වහන්සේට ඒක පැහැදිලි කර දුන්නා. ඒ වගේම මේ මාර්ගයට සුදුසු කියන එකත් එහෙම පැවෙන්න දෙයක් නෑ. ඒකෙන් ඉස්සරහට ගාමි වෙන්නේ තෝන් කාලේ තමයි ඉන්නේ කියලා. ඒ පෞස්පත් හරි සත්‍යයක් පෙරවන් තමයි සාමිනා සාමනක මේ බොහොම කර උදාහරණ මතක් කර මේ සංකාර උප්පත්ති සූත්‍රයේ සාමිනා කර මුලදී විස්තර කරනකොට වචන තුනක් තියෙන මේ මේ පංචස්කම් දහති චන් පංචස්කම් අදිස්සාති පංචස්කම් භාවේති කියලා. සාමිනක මේ වගේ පොඩි සූත්‍රයක් තියෙනවා මේ මේ අංගුත්තරිකයි දාන උප්පත්ති සූත්‍රය. මේක ඉතින් සාමිනා කර ඔයට සමානම විස්තර කළා. හැබැයි ඒකේ මේ පොඩි වෙනසක් තියෙනවා සාමිනා ඒක කියනකොට විතර මේ හොඳට විතර දැක්කත් මම මේ කර්ණ මතු කරන්නේ කරේ කියන සංකල්පය. ඒකේ විශේෂය ඔය දෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ මෙහෙම අර මේ ගුණ වලින් ආයෙත් එහෙම ඒ චලිතනකට උපදිනවායි. හැබැයි එහෙම මේ උපදින්නේ ඒ ඉත වඩපු නැති හින්දායි කියන එක මේ ධනුපති සූත්‍රයේ දිගෙන කියන්නේ මේ පරිදිම ඉවර කරන් රහත් වෙන්න එහෙම හිත නොවැඩපු හින්දායි මෙහෙම කියන එක කියන ඒක පොඩි වෙනසක් තියෙනවා. ඒක විතර සාමතේ මතක් කරන්නේ කරන කරන කරන සාකච්ඡා පවත්වන්නේ ඒ සිය වර්ෂයක් ජන්මදිනයේ උපන් දිනයේ සමරණයේ මෑනියන් වෙනුවෙන්. ඉතින් ඒ මෑනියන්ගේ බලාපොරොත්තු ඇතුළු මම ඉස්සෙල්ලා මතක් කරද තාවකීස දිවී ලෝකයේ ඉදීම තමයි බලාපොරොත්තු. ඉතින් ඒ උන් එතුමිය ඒ සඳහා ඊට ඔබට ගිය ආකාරයෙන් කරපු මෑනියන් කෙනෙක්. සයිනස වාන්තර මතක නම් ඒ දිවී ලෝකයේ ගැන අපිට පොඩ්ඩක් මතක් කරනවා පුළුවන් සයිනස. කාවතින්ස දිව්‍ය ලෝකයේ සම්බන්ධව දැන් මෙහෙම කාවතින්ස ගැන සදිව්‍ය ලෝකයේ කාම ලෝකයේ කාම සුගතිය කියන පැත්තට ආයත වෙන මේ දිව්‍ය ලෝක පහේ මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝකයේ කියන කාම සුගතිය හට වෙන සලකන ඒකට දැන් දිව්‍ය ලෝක පහේ කාවතින්ස කියලා කියන්නේ දෙවෙනි එක ජනසතුර් මහ රජුගේ ළඟට තාවසෙන්සේ. තාවසෙන්සේ කියලා කියන්නේ දෙවනුව පිටලා තියෙන දිව්‍ය ලෝකය. ඒකට තාවසෙන්සේ දිව්‍ය ලෝකයේ අධිපතිත්වයේ දරන්නේ සක්‍රදේවියමයි. ඒකේ පාලනේ සියලුම කටයුතු සියලුම දේවල් භාරව කටයුතු කරන්නේ සක්‍රදේවිය කියලා තමයි තනරන්නේ. ඒ වගේම එහි උපදලා ඉන්න සත්ත්වින්ගේ ආයුෂය සාමාන්‍ය මනුස්ස ලෝකෙ මිනිස්සුන්ගේ මිනිස්සුන්ගේ ගත්තාම මිනිස්සුන්ගේ අවුරුදු 100ක් එහාට එක දවසක් හැටියට තමයි සලකන්නේ. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100ක් නැත්නම් මනුස්ස වර්ෂ අවුරුදු 100ක් එහාට එක දවසක් හැටියට තමයි සලකන්නේ. ඒ වගේ ඔක ගණනින් කරන්නේ ඒකේ සාමාන්‍ය ආයුෂ ප්‍රමාණය පිළිබඳව සලකන කරලා තියෙනවා. මට ඒ පිළිබඳව කිසිවක් තේමක් දෙන්නේ නැහැ. එතකොට ඒ විදිහේ ප්‍රභායක් තමයි දිව්‍ය ලෝකයේ තුල අපිට දැකීමට ලැබෙන්නේ. මාර්ගඵලලා පින්නම වාසය කරන්න පුළුවන් සුදුසු දිව්‍ය ලෝකයක් හැටියට අපිට ඒ දිව්‍ය ලෝක සලකන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මගේ මතකයේ ඇතුළත එකමනේ මහත්කම මගේ මතකයේ තියෙන නිසාවකින් සුදුසු ලෝකයේ සම්බන්ධව. ඒකට යන්නේ තාවකින්සේ ආරම්භ කරගෙන පිට පුරුදු කරනවා නම් පිට පිළිටවනවා නම් පිට නැමී කරනවා නම් වඩනවා නම් ඒකින අනිවාර්යෙන් සාවතින් සුදිවි ලෝකයේ උත්පත්තිල බුද්ධ දාන ප්‍රතිපින්න භාවනාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරු දිව්‍ය ලෝකයා දිව්‍ය ලෝක අරමුණු කරගෙන දෙවියන් අරමුණු කරගෙන හිත වැඩිමක සතර ඒවාගේ පරිත්‍යාග තුන එක පිටිට වගේ කටයුතු වෙන්නේ කිනු අනිවාර්යෙන් මේ වගේ දෙවිය ලෝකෙකක්වත් ලැබනවා කියන එක අපිට ආයෙකයක් පිළිබඳව පැහැයක් නෑ මිත්‍රකෝම සිද්ධ වෙන දෙයක්. කරුණ කරමින් හිතේ මගේ මතකයේ තියෙන ওই ටික තමයි මොකද එක්තරම් මගේ මතකයක් නෑ තාවකාලික දෙවිය ලෝකෙ පිළිබඳව. සාදු සාදු සයනාත හඳයි අදරුවන් සම්මයි මට හම්බෙච්ච විදිහට අවුරුදු මිලියන් 36ක් තවදින්සේ අවශ්‍ය කියලා දක්වල තියෙනවා නිවැරදි කොටින් ගොඩ නිවැරදි දන්නේ නැහැ කොහොම නමුත් අද අපිට ඉතාමත්ම හරි සාකච්ඡාවකට සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණා ඒක විශේෂයෙන්ම අපි හැමෝම මේ සාකච්ඡාවට මොක කරගත්ත සම්මිතත් සම්මෝදක් කරගෙනම ඒ මහත් අපේ දැන් ඉතිරි කල්‍යාණ මිත්‍යාගේ මෑණියන්ට අද සියවටක් සමරන ආයත සමරන්නේ මොකද එහෙනම් ස්වාමීන් වහන්සේ අපි සවන සිසුතමෙන් ඔබ වහන්සේට ඒ වගේම අපිට අපේ නායක ස්වාමීන් වහන්සේට අපි දෙපා නමස්කාර කොට දෙපා නමද පුණ්‍යවන පුණ්‍යානුමෝදනා කරනවා අද දින මේ වගේ සාකච්ඡාවල සම්බන්ධ වෙලා අපි හැමෝගෙම මනස මේ ධර්මයේ පැත්තට නැඹුරු කරලා ඉතා උතුම් ධර්ම කරුණු මත කරලා දීලා අපේ ජීවිතත් සුවපත් කරන්න නිර්වාණ ධාතුව පැත්තට යොමු කරන්න ඔබ වහන්සේලා ගන්න උත්සාහය අපි හැමදාම තනියෙන් කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේ එහෙමනම් අපි සවනට සිසුකම වෙනින් ඔබ වහන්සේට ඒ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කර සිටිනා ඒ වගේම බලාපොරොත්තු වෙන ආකාරයෙන් සත්‍ය අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අර්ථ සාකච්ඡාව නිමා කිරීමට නැවත වරක් එවගේම ධර්ම සාකච්ඡාවට සම්බන්ධයෙන් සියලුම පින්කම් කිනුතිය මෙන්න දෙනාතුම ශ්‍රී දලදාවාන් සියලු පින්කම් කිනුම් දෝදේ පිටු ලැබේවා නිරෝගී නිරෝගී ශ්‍රේධියනි ලැබේවා යහපතක් වෙන පින්වත් ශාන්තියක් වේවා මෙලොව පරලොව දෙලොව අභිවෘද්ධිය දරවේවා කෙලවර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගින් අමා මහ නිවන් සැනසීම ප්‍රබෝධයෙන් නිවැයෙන මහා සිතලයක් බවට පත් වේවා කියන ආශිර්වාද මම දිනාතුම කෙරෙන සම්මි ආකාස සත්‍යවාද ඒකමත්තහා දේවානං සරමෙ දෙක්හා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනා චිරං රක්ඛන්තු සම්බුද්ධ සාඛා දේව සුඛා දේන සත්නම් ප්‍රතිවෘතිත පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මකෝ සාදු දෙවන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම්මාන සම